2016 වසරේ 3 මාසේ 20 භාවනා වැඩසටහන. අප බලාපොරොත්තු වන්නේ මානසික නිවීම. කායික නිවීම, ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රියන් සයේ නිවීම. එහෙමත් නැත්නම් බුදු පියාණන් වහන්සේ භාවිතා කරනවා විවේකය කියන වචනය. චිත්ත විවේකය, කාය විවේකය, විවේකය උපදවාගෙන වාසය කරන. කොහොමද අපි විවේකය ලබන්නේ කියලා කායිකව මුලින් තේරුම් ගත්තොත් පහසුයි. කොහොමද අපි කාය විවේකය ලබන්නේ? සියලු ක්‍රියාවන්ගෙන් නිදහස පුටුවක හෝ හැඳක හොඳින් ශරීරය ස්වභාවිකව අතහැර ගමා විවේක ගන්න. අපි කාය විවේකේ ලබන. ඒකට ප්‍රධාන ලක්ෂණය මොකක්ද? සියලු ක්‍රියාවන්ගෙන් තොර වීම කියන ලක්ෂණය. ඊළඟට පින්නතුනි, අපි ඉන්ද්‍රයන් සයත් විවේක ගන්නවම බලන්න. කුමක්ද ඒ විවේක ගැනීම? ඇසේ වැඩ කටයුතු ටික හවර කරලා, ඇසවිවේක ගන්නවා. කනෙහි තියෙන වැඩ කටයුතු ටික හවර කරලා කන විවේක ගන්නවා. නාසයේ තියෙන වැඩ කටයුතු ටික හවර කරලා නාසය විවේක ගන්නවා. දිවේ තියෙන වැඩ කටයුතු ටික හවර කරලා දිව විවේක ගන්නවා. ශරීරයේ තියෙන වැඩ කටයුතු ටික ආවර කරලා ශරීරයේ විවේක ගන්නවා. මනේ තියෙන වැඩ කටයුතු ටික ආවර කරලා මනස විවේක ගන්නවා. කරන දේවල් ටික අතහැරියට පසුව සැනසීම ලබන්න තව දෙයක් කරන්නට ඉතුරු වනවාද? ක්‍රියාව, කම්ම, කර්මය නිරෝධ කරන්න ඕන, කර්මය ඉක්මවා යන්න ඕන, කර්මය නැති කරන්න ඕන, කර්මය දුරු කරන්න ඕන, කර්මෙන් නිදහස් වෙන්න ඕන, කර්මකාරයෙක් නොවන්න. ඔය ගොඩක් පව් කරන අයට තමයි යොදන්නේ කර්මක්කාරය කියලා. එතකොට හේතුව බොහෝ කර්මවලට හේතු වෙනවා. එහෙමනම් අපේ ජනවහරේ තිබුණා කර්මක්කාරයෙක් නොවි කර්මයෙන් නිදහස් වෙන්න ඕන, ක්‍රියාවෙන් අපි නිදහස් වෙන්න ඕන කියලා ඒ දර්ශනේ තිබිලා තියෙනවා. කර්මක්කාරයෙක් වෙන්න එපා කියලා අපි කියනවා. දැන් තියෙන ක්‍රියාවල් වල වේගය තිබියදී නතර කරන්න බෑ. නතර කරන්න හැදුවොත් පීඩණයටපත් වෙනවා. උදාහරණයක් වශයෙන් වාහනේ ජියර් එකෙහි වේගවත් කරමින් රේස් කරගෙන වනගන්වලා වේගයෙන් ධාවනය කරන ගමන් වාහනේ බ්‍රේක් එකක් පෑගුවට කවමදාකවත් වාහනේ රේසිය නතර කරගන්න බෑ. ඒ නිසා එන්ජිමේ වේගයෙන් වාහනය නිදහස් කරනවා. නිදහස් කරලා තමයි බ්‍රේක් එක පාගන්නේ. ඒ කියන්නේ ඉස්සරහට ඇදෙන ගතිය නැති කරලා තමයි නතර වීමේ ගුණය කියන එක ආරම්භ කරන්න ඕන. දැන් ඉස්සරහට ගමන් කරන්න ඕන. මේ ඔය ඇක්සලරේටර් එකක් පාගගෙනම බ්‍රේක් එක පෑගුවා. එයා තමයි ඔය ලොකු කලබගෑනියකට පත් වෙනවා. එසම මුලින්ම ක්‍රියාවෙන් ඉස්සරහට තල්ලු කරගෙන යන ස්වභාවය අපි මුලින්ම නිදහස් කරනවා. නිදහස් කරලා බ්‍රේක් එකට අත තිබ්බාම, කකුල තිබ්බාම බ්‍රේක් එක නතර වෙනවා. වාහනේ නතර වෙනවා. ඒ වගේ පින්තුණි අපි වැඩ ගොඩාක් කරන ගමන් විවේකය ලබන්න කියලා හිතුවොත් ඒක අපිට විවේකය ලබන්න බෑ. අපි වැඩවලින් නිදහස් වෙලා අර පුටුවක ඇඳගෙන කය විවේක ගන්නවා වගේ දෙයක් තමයි මේ මනස. මේ කායික දෙයක් නෙමෙයි මම පැහැදිලි කරේ. මානසික චිත්ත විවේකය කෙසේද උපදවාගන්නේ කියන කාරණය ගැනයි කතා කරේ. නමුත් මේක කරන්න ලේසි නෑ. අපේ සිත සැකසීලා තියෙන්නේ පුජ්‍යලත්වේ පදනම් කරගෙන වැඩ කරන්න තමයි. පුජ්‍යලත්වයෙන් තොරව වැඩ කරන්න අපි ඉගෙනගෙන නෑ. පුජ්‍යලත්වේ පදනම් කරගෙන වැඩ කරන්නේ පුරුදු වෙලා තියෙන. කුමන වැඩක් කළත් එතන පුජ්‍යලයා ඉන්න ඕන. ඒක තමයි පදනම. මමත්වයේ පදනම ඒකයි. පිනක් කළත් ඒක මම වෙන්න ඕන. හොඳක් කළත් ඒක මම වෙන්න ඕන. පවක් කළත් ඒක මම වෙන්න ඕන. දුක් විඳින්න මම වෙන්න ඕන. උපේක්ෂාවෙන් සිටියත් මම වෙන්න ඕන. සතුටින් මම වෙන්න ඕන. ඉපදුනත් මම වෙන්න ඕන. මලත් මම වෙන්න ඕන කියන අදහස. ඉතින් මේ දාර්ශනිකයෝ ලෝකයේ විශිෂ්ටයෝ දුරු කරගත්ත ප්‍රධාන කාරණය තමයි මේ මම. මමෙක් ඉන්න ඕනේ නැහැ කිසි තැනක. නමුත් ඒ ඇත්තන්ගේ තමයි නම ලෝකේ රැඳිලා තියෙන්නේ වැඩි කාලයක්. මම වෙනුවෙන් වැඩ කරපු අයගේ නෙමෙයි ලෝකේ. නම රැඳිලා තියෙන්නේ මමත්වයෙන් දුරව වැඩ කරපු අයගේ තමයි. දැහැමි විදියට නම රැඳිලා තියෙන්නේ. දැහැමි විදියට නෙමෙයි යහපත් විදියට, වන්දනීය විදියට, පූජනීය විදියට නම රැඳිලා තියෙන්නේ. ඒ වගේ උතුමන්ගේ අපි සම්මත රාශියක පැටලී ඉන්නවා. ඒ සම්මත රාශියෙන් ප්‍රබල සම්මතය කවරක්ද? මූල සම්මතය කවරක්ද? පුජ්‍යල සම්මතය. ඒ පුජ්‍යල සම්මතය ඇති කරන්නේ කොච්චර කාලයක් ඉඳලාද? ඒ පුජ්‍යල සම්මතය ඇති කරගන්න පින්නතුනේ මව කුසේ ඉඳලා. මවකුසේ අතපයවත් හැදෙන්න කලින් තමයි මේ පුජ්‍යල සම්මතය කියන එක හටගන්නේ. ඊට පස්සේ අනිකුත් සම්මත දේවල් ටික කොහොමද අපිට ආවේ? ඉපදුනාට පස්සේ ඥාතික, වාර්ගික, පුජ්‍යල, ගෝත්‍රික නාම සම්මතයන් ටික පැමිණෙන්නේ මේ ඉපදුනාට පස්සේ. මේ ප්‍රමුඛ සම්මතය දුරු කළොත් අනිත් සම්මතවල ප්‍රශ්නයක් නැහැ. ප්‍රමුඛ සම්මතය දුරු කළොත් අනිත් ප්‍රශ්නවල අනිත් සම්මතයන් ගැටලුවක් නෙවෙයි. මොනවද මේ ප්‍රමුඛ සම්මතය? මමත්වය. ඒ මමත්වය දුරු කරන්නේ කෙසේද? මමත්වය කියලා දෙයක් නැහැ වෙනතුනි. මේක වෙළඳ පොලේ තියෙනවා. සුපර් මාකට් එකක මේක තියෙන විකුණන. අපි මේක බලාගෙන ඇවිද යනවා සතියක් දෙකක් අතර. ගිහින් අපිට යම් දවසක හිතෙනවා මේක මිලේට ගන්න කියලා. ඊට පස්සේ මේක මගේ සම්පතේ. දැන් මේ මිලේට ගන්න විනාඩියකට කලින් මේකේ අයිතිය තිබුණා. වෙළඳ ආයතනයට මුදල් දීන බිල කඩල ගත්ත ගමන් එතන ඉඳලා අයිතිය වගකීම තමාට. දැන් මොකද්ද මෙතන තියෙන්නේ? සම්මතය. සම්මත අයිති. නමුත් ධර්මයක් හැටියට යථාර්ථවාදී අයිතියක් මේකේ නැහැ. තියෙන්නේ සම්මත අයිති. ඒක තමයි සම්මතය කියලා කියන්නේ. ඒ වගේම තමයි වෙනතනේ මේ ශරීරය ස්වභාව ධර්මය තුල තියෙනවා නිකන්. අර සුපර් මාකට් එකේ මේක තිබුණා වගේ. නමුත් ඒ ස්වභාව ධර්මයේ තියෙන එකට ලබා දෙන මොකද්ද? සම්මතය. මේ ඇස මගේ, ඇස මගේ නම් දකින්න රූප මගේ. කන මගේ, ඇහෙන ශබ්ද නම් මගේ. නාසය මගේ, දැනෙන ගඳ සුවඳ මගේ. දිව මගේ, දැනෙන රස මගේ. ශරීරය මගේ, දැනෙන දේවල් මගේ. සිත මගේ, සිතට එන දේවල් මගේ. දැන් පින්නතුනේ අර පස්මන් හන්දිය මැද ඉන්න පොලිස් කාර්යය. එහෙනුත් වාහනයනෝ, මෙහෙනුත් වාහනයනෝ. මේකේ ට්‍රැෆික් එකක් හටගන්න නැති වෙන්න මේ පොලිස් නිලධාරියට සිද්ධ වෙනවා වාහන ටික එහාට මෙහාට ධාවනය කරවන්න සිද්ධ වෙනවා. දැන් ඉන්නවා මම කවුද? පස්මන් හන්දියේ පොලිස් කාර්යය. නිවනක් නැහැ. තරහ ගන්නවා, කේන්ති ගන්නවා, විසිල් ගන්නවා, දඩ ගන්නවා, අවවාද කරනවා, ඇඟේ ලේ රත් කර ගන්නවා. සමහර වෙලාවට අසභ්‍ය වචනවලුත් බනින කෙනෙකුත් ඉන්න පුළුවන්. බනිනවා. සාමාන්‍ය ජීවිතෙත් කෙනෙක් බනිනවනේ. ඒ සියල්ලම සිද්ධ වෙනවා අර පොලිස් කාර්යය කියන්නේ. අංගහන ඒ පොලිස් කාර්යය ඔබ නොවේද? ඒ වනේ පස්මන් හන්දියේක පොලිස් කාර්යයක් නෙමෙයිද? පස්මන් හන්දියේ කිව්වේ ඉන්ද්‍රයන් පහේ තමන් ඉන්නව මැදට වෙලා. ඒක තමයි ස්වභාවය. මේ පුඤ්චලත්වයේ විසින් සිදු කරනු ලබන සෑම ක්‍රියාවලියක්ම බුදු පියාණන් වහන්සේ දකින්නේ අයිති නැති වැඩක් අයිති කරගෙන කරන කෙනෙක්. අයිති නැති වැඩක් අයිති කරගෙන කරන කෙනෙක්. හරියට දැන් අපි පොලිස් නිලධාරියෙක් නෙමෙයි. අපි මාර්ගයේ සඳපදයක් තියෙද්දි හරි අපි වැහැලා එහෙම නැත්නම් මාර්ගය හසුරවීමක් කරනවා. අපිට අයිති කන්නේ අපි ඒක කරනවා. මේ අයිතියක් නැති තැන අයිතියක් සකසලා ඒ අයිතිය බාරගෙන කරන ක්‍රියාවලිය. ඔබ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන තැන මට අයිතියක් තියෙනවය, මේක මගේ පාලනයේ තිබිය යුතුය, මේක මගේ වසඟයේ තිබිය යුතුය කියලා කල්පනා කරලා අයිතියක් නැති තැන අයිතියක් ලබාගෙන වැඩ කටයුතු කරනවා. ඒකෙන් ලැබෙන්නේ මොකද්ද? ඔබට වෙහෙස, මහන්සිය, කේන්ති ගැනීම නිසා හරි මොනවා හරි නිසා ඇතිවන පීඩනය වගේ දේවල් තමයි රාසියක් ඉතුරු වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දකිනවා ඵල රහිත දේවල් වෙනුවෙන් වෙහෙස වෙන සතෙක්. මුවන් මිරිඟුව පස්සේ දුවන මුරුම තමයි දැක්කේ. වතුර පිපාසයක් ඇති වුනහම වියලි කාලෙදි වතුර සිඳී ගියාම මිරිඟුව මතුවෙනවා. මිරිඟුව පස්සේ දුවගෙන යනවා පිපාසය නිවන්. අන්න ඒ ජන කොටස්, ඒ මෝරැලක් හැටියට තමයි මේ ජන කොටස දකින්නේ. පුතඥන ජන සමාජයේ දකින්නේ ඒ මිරිඟුව පස්සේ දුවගෙන යන මෝරැලක් හා සමානව. ඒ කියන්නේ ලබා ගන්න බැරි දෙයක් වෙනුවෙන් මහන්සි වෙනවා. මගේ කරගන්න බැරි දෙයක් වෙනුවෙන් මගේ කරගන්න හදනවා. මම කරගන්න බැරි දෙයක් වෙනුවෙන් මම කරගන්න හදනවා. දැන් අපි මම කියලා කියවට මම කරගන්න පුළුවන්ද මේක සදාකාලිකව? අවුරුදු 100කට වැඩියෙන් මම කරගන්න පුළුවන් කම නැහැ. මගේ කියලා කරගන්න හැදුවට මගේ කරගන්න පුළුවන්ද අවුරුදු 100කට වැඩියෙන්? නම් 100කට වැඩියෙන් නෙමෙයි මේ මොහොතේවත් මගේ කරගන්න බෑ. නමුත් අපි හිතමුකෝ මෙයා මගේ කියාගෙන සිටියත් කොච්චර කාලයක් සිටින්න පුළුවන්ද? මගේ කරගන්න පුළුවන් කම නැහැ. එහෙමනම් මේ චිත්ත පීඩා, මේ වේදනා, මේ දුක්ඛ දෝමනස්සයෝ, මේ අටලෝ දහමේ කම්පණය කුමක් නිසාද? අනවබෝධය නිසා. අනවබෝධය නිසා අවිච්ඡා පච්චය සංඛාරා. එතනින් ආරම්භ වුණොත් පින්නතුනේ අනිවාර්යෙන් මේක අවසානයෙන් ඉවර වෙනවා. යාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්යන්ගෙන අවසන් වෙන එක කෙලවරටම යනවා පින්නතුනේ. මුලින් ආරම්භයේ සිද්ධ වුණොත් එක කෙලවරටම එක ගලාගෙන යනවා. මුලින්ම විද්‍යාවෙන් අශේෂ විරාග නිරෝධයෙන් ආරම්භ වුණොත් සංඛාර නිරෝධ වුණොත් ඒ නිරෝධයත් පටිච්ච සමුප්පාදේ කෙලවරට යනකම්ම නිරෝධ වීගෙන යනවා. ඒකයි මනසේ ස්වභාවය. එහෙමනම් අපි ඇති කරගන්න ඕන අවිද්‍යාව වෙනුවට විද්‍යාව. ඒක සරලව කියලා දෙන්නම්. එක පුජ්‍යලෙක් අපි කවුරු හරි අලුතෙන් කෙනෙකුට හඳුන්වලා දෙනවා. ඊට පස්සේ යා ඒ විදිහට මොකද බලන්නේ? මොන විදිහටද බලන්නේ? ඒ විදිහට තමයි බලන්නේ. මෙතුමා වෛද්‍යවරේ, මෙතුමා මහාචාර්යවරේ, මෙයා මෙතුමා කථිකාචාර්ය, මෙතුමා විදුහල්පතිවරේ, මෙතුමා ව්‍යාපාරිකේ කියලා හඳුන්වලා දුනා කියලා එතන ඉඳලා ඔන්න සලකනවා. කටයුතු කරනවා. හැබැයි ඔහොම කරපු අවස්ථාවල් තියෙනවා රැවටීමට, බොරුවට. ඒත් එහෙම රැවටිලා ඉන්නවා. නමුත් අවසානේ කිව්වහම නෑ, එයා නෙමේ එහෙම වීලුවට කිව්වේ කිව්වහම අර චිත්ත එතෙන්ට උසස් කරලා තියපු ස්වභාවය එයා පහත් කරගන්නේ නැද්දායි? ආයෙත් පහත් කරගන්නවා. ඊට පස්සේ එයා කරේ ඒ විදියට දකින්න පටන් ගන්නවා. ඒක තමයි ස්වභාවය. තමා පිළිබඳව වුණත් ඒකයි. ඉල්ලා මම කෙනෙකුට හඳුන්වලා දුන්නා මහවල් කෙනාගේ අහවල් කෙනා, අහවල් නිලයේ ධර්ම කෙනා කියලා. ඒ නිලයට අනුව අවශ්‍ය කරන ගෞරවය හම් වෙනවා. ආයෙත් කිව්වොත් මම ඉස්සර ඒ නිලයේ හිටියා, දැන් ඒ නිලයේ නැහැ කිව්වම ආයෙතෙන්ට යහේවා බස්සන මේ අඩු කරනවා බලේ. ඒ වගේ අපේ මනස ලාම් කිසි අගයක් මේ ලෝකෙට හැම දෙයකටම ලබා දෙලා තියෙනවා. හොඳට බලන්න, ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන ඉන්ද්‍රයන් සයතම. දැන් බලන්න වචන. වචනවලට අපි අගයක් දෙනවා. ඉංග්‍රීසි භාෂාවට එක අගයක් දෙනවා. සිංහල භාෂාවට එක අගයක් දෙනවා. ධර්ම දේශනාවට එක අගයක් දෙනවා. ගීතයකට තවත් අගයක් දෙනවා. ඒ වචන අතර තියෙන හැම වචනයකටම විවිධ වචනවලට අපි එක එක අගයන් දීලා තියෙනවා. ඒයි කියන වචනෙට එක අගයක්, සර් කියන වචනෙට එක අගයක්, මැඩම් කියන වචනෙට එක අගයක්, මිස්ටර් කියන වචනෙට තව අගයක්, නම කියලා කතා කරනකොට තව අගයක් අපි ලබා දීලා තියෙනවා. ඉතින් අගයන් ගොඩක ඉන්නේ. අගයන් රාශියක් මැද අපේ ඉන්නේ. ඒ හැම අගයක් සමගම ඒ අගයට ගැළපෙන්න අපිට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ අගේ ප්‍රතික්ෂේප කරන්න හෝ එයට ගරු කරන්න හෝ සිද්ධ වෙනවා. එහෙම වෙනවා. ඒ හැම මොහොතකම සිද්ධ වෙන්නේ අපි මේ සංස්කාරක ලෝකයේ පැටලිලා විසඳ ගන්න බැරි ගැටලු ගොඩකට පත් වෙන එක. අපිව කිසිදු අගයක රැඳෙන්නේ නැත්තම් ඔකට තමයි මානය දුරු කරනවා කියන්නේ. මානය කියන්නේ අපි හිතාගෙන ඉන්න මේ මොකක් හරි එකක් කියලා. එහෙමනේ මානය කියලා කියන්නේ කෝණය. එහෙම නැත්තම් දැකීමේ ක්‍රමය, එහෙම නැත්තම් දෘෂ්ටිය. තමා පිළිබඳව තමන් හිතාගෙන ඉන්න ආකාරය, අනින්න අය පිළිබඳව තමන් දකින ආකාරය ආදී මේ ලබා ගන්න ඕනම ආකාරයකට කියන්නේ මානය. විවිධ මාන වලින් තමයි බලන්නේ. ඉතින් මානය දුරු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ලෝකේ උස් මනුස්සයෙක්වත් පහත් මනුස්සයෙක්වත් නැහැ. බුදුහාමුදුරන්ගේ නිගමනේ ඒකයි. විවිධ කාර්යයන්හි විවිධ තැන්හි විවිධ පුජ්‍යලයන් විවිධ කටයුතු වලදී සමර්ථ බවට පත් වෙනවා. නමුත් අපි සමාජයේ අපි හිතාගෙන ඉන්නවා මේ මේ මේ ක්‍රියාවලියන් තමයි ශ්‍රේෂ්ඨ. දැන් අපි හිතාගෙන ඉන්නේ වෛද්‍ය වෘත්තිය තමයි ශ්‍රේෂ්ඨ. කුණු වරන් දාන මිනිස්සෙ ඒක ශ්‍රේෂ්ඨ නෑ. ඉතින් වෛද්‍යවරයා වෛද්‍යකම කරන්නේ කොහොමද? කුණු වරන් දාන මිනිස්සෙ කුණු ටික ගිනිච්චේ නැති වුණොත් කරන්න බෑ. නමුත් අපි අගේ දීලා තියෙන්නේ මේ අපි ඒකට එච්චර අගයක් දෙන්න ඕනද මනසෙන්? නෑ, මං කියන්නේ වෛද්‍යවරයාගේ අගේ කුණු වරන් දාන මිනිස්සෙට දෙන්න කියන එකවත් කුණු වරන් දාන මිනිස්සයාගේ අගේ වෛද්‍යවරයා ළඟ තියන්න හරි මේ දෙන්න සමාන කරන්න නෙමෙයි මේ කියන්නේ. අගයක් නිසා ඇතිවන මානසික කම්පන හා වේග සහ සමාජ ගැටලු සහ මානසික ගැටලු. නමුත් බුදුරජාණන් වහන්සේට ඒ කිසිදු අගයක් තමා කෙරෙහි ආරෝපණය කරගත්තේ නැහැ. උසස් මල් පිදුම් සුවඳ දුම් පූජා කරන බුදුරජාණන් වහන්සේට ගල් මොගුරු පොළු පහරවල් නිඳා අපහස ලැබුණා. සමසිතින් බාරගත්තා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. එහෙමනම් අපි මේ මුදන් සරණන් ගච්ඡාමු කියන අපිත් එතෙන්ට පරිවර්තනය වෙන්න ඕන. මානේ දුරු කරපු කෙනෙක් බවට පත් වෙන්න. එයින් අදහස් වෙන්නේ තමන් චරිතයක් වශයෙන් එහෙම නැත්නම් පුජ්‍යලෙක් වශයෙන් වෙනස් වෙන්න ඕනේ කියලා. මේ මානසික දැක්ම. කෝට් එක අඳින කෙනා කෝට් එක අඳින්න, සරම අඳින කෙනාට සරම අඳින්න. ඒක පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නෙමෙයි. භෞතිකව සරල වෙන්න කියන කතාවක් නෙමෙයි. භෞතිකව කිසිදු වෙනසක් ඇති කරගන්න කතාවක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. අභ්‍යන්තරික සංයමය සංවරය දැකීමේ ගුණය පමණයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ යක්ෂයෝ වගේ අය හිටියා. බ්‍රාහ්මණ වංශිකයෝ හිටියා. සාමාන්‍ය කුල පුත්‍රයෝ සිටියා. ගැමියෝ ආදී පිරිස සිටියේ. සියලු දෙනාම මේ ධර්මයේ දකින්නවා අධ්‍යාත්මිකව. භෞතික වෙනසක් නෙමෙයි. අපි ගොඩාක් වරද්දගත් තැනක් තමයි බුදුදහමේ භෞතිකව මධ්‍යම ප්‍රතිපදා, භෞතිකව සංවර, භෞතිකව සිල්වත්කම් ආදී ඇති කරගන්න ගිහිල්ලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. අධ්‍යාත්මික දේ තමයි සංවරය, තමයි බුදුරජාණන් වහන්සේගේ ආරම්භක සංවරය. එතනින් ඇති වෙන තැන තමන් ඉන්න නිලය තුල, තමන් ඉන්න රාජකාරිය තුල තමන්ට අවශ්‍ය කරන සංයමය නිතැතින් ස්වභාවයෙන්ම උදා වෙනවා. හරියට අඳුරේ සිටින කෙනෙකුට කාමරයක විදුලි බල්බයක් දැල්ුණාම මුළු කාමරේම තියෙන දේ පැහැදිලිව පේනවා. පිරිසුදු නම් පිරිසුදුයි, අපිරිසුදු නම් අපිරිසුදුයි, පිළිවෙල නම් පිළිවෙලයි, අපිළිවෙලයි කියලා පේනවා. එයා හදා ගන්න දන්නවා. ඒ නිසා මුලින්ම තමන්ගේ ජීවිතේ ආලෝකමත් කරගන්න ඕන. ඔබ දකින්නවද ඔබේ ජීවිතේ ආලෝකමත්? මේ ගැටලු තියෙනවා මගේ ළඟ, මේ ප්‍රශ්න තියෙනවා මගේ ළඟ, මේවා නිවැරදි විය යුතු දේවල්, මේවා වැරදි දේවල්, මේවා සකසන්න ඕන දේවල් ආදී වශයෙන් සියල්ල හොඳින් පේනවද, දකින්නවද ඔබ? පළවෙනි කාරණේ, දෙවෙනි කාරණේ තමයි ඒ දැකීම තුළ ඒ පිරිසුදු බව, ඒ පවිත්‍ර බව, ඒ ක්‍රමානුකූල බව ඇති කර ගැනීම. ඒ කාර්යය සිද්ධ කරගන්න පුළුවන්කම තියෙන්නේ අවශ්‍යතාවයක් ඇති කෙනෙකුට පමණයි. මම පවිත්‍ර පුජ්‍යලයෙක් විය යුතුයි. මම සහනශීලී පුජ්‍යලයෙක් විය යුතුයි. මා නිර්වෝල් පුජ්‍යලයෙක් විය යුතුයි. මා සැනසිලිදායක පුජ්‍යලයෙක් විය යුතුයි කියලා කල්පනා කරන කෙනෙකුට පමණයි පුළුවන්කම ලැබෙන්නේ. තමන් පවිත්‍ර කරගන්න. නිතින් මිනිසයා පවිත්‍රයි. ඔබගේ බාහිර කර්මකාරක කෙලෙස්, කර්මකාරක කෙලෙස්, ක්‍රියා සහිත කෙලෙස්, ක්‍රියා කරන කෙලෙස්, කෙලෙස් තමයි ක්‍රියා හැමතු ක්‍රියාවක් තුළම පවතින්නේ කෙලෙස්. ඒ කර්මකාරක කෙලෙස්, ක්‍රියා සහිත කෙලෙස් අයින් වුණොත් ඔබේ මනස නිතැතින් පෝසත්, නිතැතින් සහනශීලී නිරන්තරේ. එනිසයි බුදුහාමුදුරුවෝ දේශනා කළ මිනිස්යාගේ හිත ප්‍රභාස්වරයි. හිත කිලිටි වෙලා තියෙන්නේ බාහිර කෙලෙස් වලින්. පක්ලේශයන්ගෙන් තමයි මේ හිත බැහැලා තියෙන්නේ. නැත්තම් හිත ස්වභාවයෙන් ප්‍රභාස්වරයි. එහෙමනම් දැන් අස්වාභාවික පැත්තටයි ඔබ දුවලා තියෙන්නේ. දැන් ආපස්සට ඇවිල්ලා අපිට ස්වභාවික වෙන්නයි තිබෙන්නේ. ස්වභාවික වෙන්න ඇති. අපි දකිනවා දුවන තරංගවලදී මීටර 1500 මීටර 1000 වගේ වෙන්න පුළුවන්. ඒ වගේ දුවනකොට එක්කෙනෙක් රවුමක් දුවන පොළු කෑල්ලක් අරගෙන දුවල දුවල දුවල ඇවිල්ලා එයා ආයි මොකද කරන්නේ? අනිත් එක්කෙනාට ඒ පොළු කෑල්ල මාරු කරනවා. ඊළඟට ඒ පොළු කෑල්ලත් අරගෙන අනිත් කෙනාත් දුවනවා. එයාත් දුවල ඇවිල්ලා ඉවරලා ඊළඟ එක්කෙනාට ආයි දෙනවා. ඒකත් අරගෙන එයා දුවනවා. එක චේතනාවක මමත්වයේ දුවනෝ ටිකක් දුර. දුර ගිහිල්ලා ඒ චේතනාව තව එක්කෙනෙකුට දෙනවා මේ මමත්වය. මමත්වය තමයි පොළු කෑල්ල. එතකොට මේ පොළු කෑල්ල අතේ තියෙන්නේ කොයි වෙලාවෙද? එයා දුවනෝ. පොළු කෑල්ල නිසා එයා දුවනෝ. එක වෙලාවක දකින්නෝ මම මේ ඇයි දුවන්නේ? ඒ දුවන්නේ. ඊට පස්සේ ගෙනියන දේ තුල වටිනාකමක් නැත්තම්, ඒ දිවීම තුල ලැබෙන දේ තුල වටිනාකමක් නැත්තම්, හැගීමක් නැත්තම් Tamanට පේනවා නම් අවසානයේ ආ මොකද තීරණය කරන්නේ? යා තීරණය කරන අතර වෙන්න. මේක දුවන වැඩක් නැහැ. එහෙම නැත්නම් එයාට තියෙන කොන්දේසියේ කඩවීමක් හරේ ඉර පැනීමක් හරි සිද්ධ වීම නිසා තරංගයේ ඔබ අවලංගු වෙලා තියෙනවා, කැන්සල් වෙලා තියෙනවා කියන. ඊට පස්සේ මොකද වෙන්නේ? නිරන්තරයෙන්ම යා තේරෙනවා දැන් දිවුවට වැඩන්නේ, මාව අයින් වෙලා ඉවරයි. එයා නිතරම නතර වෙනවා, ඉබේම නතර වෙනවා. ඒ නිසා අවදීන් බැලුව විට ඔබට තේරෙනවා දෙන්නතුනේ ඔබ අවලංගු වූ තරඟ කරුවේ. නමුත් දුවනවා අවලංගු වූ මේ තරඟ කරුවේ. කොහොමද අවලංගු වූ තරඟ කරුවේ කියලා කියන්නේ? මමෙක් මෙහි ඇතය කියලා ගත්තට මමෙක් එහි නැත. ඇසක් ඇත කියලා ගත්තට ඇසක් මෙහි නැත. කනක් මෙහි ඇත කියලා ගත්තට කනක් නැත. එතන තියෙන්නේ බෙරයක්. බෙර කන් බෙර කියලා කියන්නේ නේද? දානි ගෙදර පිරිදි ගෙදර ගහනත් බෙරයක් තියෙනවා. බෙරෙන් එහෙම තට්ටු කළාම ඩුම් ගාලා ඒකේ ශබ්දයක් එනවා. එතන බෙරයක් තියෙනවා. මේ බෙරේ පුදුම සංවේදී. එක එක දැන් අර බෙරවල තියෙන පද, මේ බෙරේට තියෙන පද, අර බෙරේට තියෙන පද කීපයයි. වන්නම් කීපයකට ගන්න වෙන්නේ තේ බෙර පද තියෙන. මේකට තියෙන වන්නම් ගන්න බෙර පද ගන්න කීයද? හැම වචනයක්ම බෙර පදය. ඒකටත් කියන්නේ පද කියලානේ නේද? පද. ඒ හැම පදයක්ම බෙර පද තමයි. මේ බෙරේට වදින පද. ඊළඟට මේ බෙරේට වැදිනකොට ඔය කාවාදීම බෙර ගන්නකොට ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා බෙරේට අනුව නටන්න. දැන් ඔය තොල් තිබුණා, තොල් ගෙවල් එහෙම තිබුණා. ඉස්සර තොල් කියලා කිව්වේ, දැන් කියන්නේ ඒවට ඉංග්‍රීසි අකුරු දෙයක් කියන්නේ තොල් වලට. දැන් කියන්නේ DJ කියලා. DJ කියලා කියන්නේ ඒ තොල් තමයි නටන්නේ. එතකොට ඉස්සර ඒ තොල් තියෙනකොට ඒ තොල්ෙට නටනවා. කට්ටියම නටනවා. ආතුරුය ටික ආතුරු භාවයේ නැති වෙනකන් නටනවා. මේකත් එහෙමයි. එතෙන්ට බෙරපදේ වැදිනෝ පද වදිනකොට පදේට අනුව අපි මොකද කරන්නේ? අපි අධ්‍යාත්මී නටනවද නැද්ද? නටනවා. ඇයි නටන්නේ? ආතුරයා ඇතුලේ ජීවත් වෙමින් පහවතින් තාම ඉන්නවා. කවුද ආතුරයා? මම කියන ආතුරයා අධ්‍යාත්මයේ ඉන්නවා. මමත්වයේ නැමෙති සක්කාය දිට්ඨිය වැහිච්ච ආතුරයා බෙරපදේ වදිනකොට නට. නැත්නම් මෙතන තියෙන්නේ දොනියක් විතරයි. දැන් අසන්න භාෂාවෙන් කතා කළාම එයා නටන්න බෑ. එයා දැනගෙන ඉන්න ඕන පදේ. විඥානගත වෙලා තියෙන්න ඕන පදේ. එතකොට තමයි මෙයා නටන්නේ. දැන් ඒ කනේ ඇත්තටම බෙර පදේනේ. බෙර මෙතන බෙරයක් තියෙනවනේ, කම් බෙරයක් තියෙනවා. ඊට පස්සේ ඇසත් ඒ වගේම තමයි. ඇස අපිට රූකඩ වලින් නටවනවා. ඇස හිට නටනකොට මේ රූකඩ නටනවා. දැන් මේ කියන්නේ බලන්න එපා, අහන්න එපා, කතා කරන්න එපා, ආහාර ගන්න එපා කියන කතාවක් නෙමෙයි. මේ තමයි රත් වෙච්ච උණු වතුර කේතලේ පරිස්සමෙන් රෙදි කෑල්ලකින් අල්ලගෙන ගිහිල්ලා තමන් තේ එකක් හදාගෙන බොනෝ පුච්ච ගන්නේ නැතුව. එතකොට ඒක හානියක් වෙන්නේ නැහැ. තමන්ට රසවත් තේ පානයක් බවට පරිවර්තනය වෙනවා. ඉන්ද්‍රියන් පිළිබඳව ඔබ මනාව අවබෝධය ඇති කරගත්තොත් රත්විච්ච උණු වතුර කේතලෙන් රසවත් තේ එකක් හදාගෙන බොනවා වගේ නිවීමෙන් සැනසීමෙන් ඔබ තුළ අවබෝධයෙන් ඔබට කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. දැන් මේක පුතේ උණු වතුර. උණු වතුර කිව්ව ගමන්ම අදහස් වෙන්නේ උණු වතුර. මේක අල්ලන්නම එපා. මේක පුතේ ගින්දර. එතකොට ගින්දර පරිහරණය කරන්න මෙපා කියන එක නෙමෙයි. මේ ගින්දර මේකයි, ගින්දරේ ස්වභාවය මේකයි. ගින්දරෙන් වෙන අනතුර මේකයි. ඒ අනතුර වළක්වා ප්‍රයෝජනය ඔබට ලබන්න පුළුවන්. එහෙමනම් මේ සමාජය තුළ අනතුරක් නොවේ ජීවත්වන ආකාරය සහ අධ්‍යාත්මය තුළ සසර තුළ පවතින ආකාරය තමයි ධර්මයේ පැහැදිලි කර දෙන්නේ. අනතුරක් ඇති වෙන විදිහට ඒක ඇල්ලුවොත් එහෙම තහනම්. දැන් ඔන්න රජතුමාට අඹ හේනක් තියෙනවා. අඹ වගාවක්. රජතුමා ගිහින් අඹ ගෙඩි කඩාගෙන කාවා. කවුරුත් එනවා තාත පය කපන්න හිස ගසා දාන්න. කවුරුත් එන්නේ නැහැ දේවයන් වහන්සේ අඹ කැමැති පරිදි ඍෂි පරිදි වළ දාන්න. හොරෙක් පැනලා අඹ කඩනවා. කඩාගෙන කාලයන්. මොකද වෙන්නේ? එයාට රජතුමාට වගේ ඍෂිරේ ඍෂිසේ වළ දාන්න කියලා කියයිද? මුරකාරය. එහෙම කරන්නේ නැහැ. එයාට දඬුවම් දෙනවා. ඒ වාගේ අපේ සිතත් එහෙමයි. අපි අවබෝධය තුළ මේ ඉන්ද්‍රයන් පරිහරණය කරන තල එයින් ඇතිවෙන පීඩාව නැත. අනවබෝධය තුළ කටයුතු කරන තැන එයින් ඇතිවෙන පීඩාව බොහොමයි. මොකද්ද ඇති කරගත යුතු අවබෝධය? මෙතන මම කියා කෙනෙක් නැත. මම කියා කෙනෙක් නැත්නම් ඒකාන්තේ මාගේ කියා දෙයක් නැත. මම කියා කෙනෙක් නැත්නම් ඒකාන්තේ මාගේ කියා දෙයක් නැත. මම කියා කෙනෙක් නැත්නම් කළ යුත්තක් නැත. මම කියා කෙනෙක් නැත්නම් කිසිවක් ලෝකයේ නැත. හොඳට බලන්න. මම කියා කෙනෙක් නැත්නම් ලෝකයේ කිසිවක්ම නැත. දැන් මේ ලෝකයේ යම් යම් අය හොඳයි කියලා පනවගත්ත දේවල් තියෙනවා. මං අහන්නේ ඒ හොඳයි කියලා පනවගත් එක හැමෝටම හොඳ දෙයක්ද? සමහරවිට හැමෝටම හොඳ දෙයක් නෙමෙයි හොඳයි කියලා පනවගෙන. ඊළඟට නරකයි කියලා පනවගත්ත දේවල් තියෙනවා. හැමෝටම නරක දෙයක්ද ඒක? මේක පුජ්‍යලයට, පලාතට, රටට සීමා වෙන්න පුළුවන්. දැන් මට අන්නාසි නරකයි කන්න කියලා කෙනෙක් හදාගන්න. හැමෝටම අන්නාසි නරකයිද? එයාට ඇලර්ජි එකක් අට ගන්නවද? නැහැ. ඒ නිසා සම්මත ලෝකයේ සමහර වෙලාවල් වලට නරක දේවල් වලට හොඳයි කියලාත් කියනවා, හොඳ දේවල් වලට නරකයි කියලාත් කියනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒක සම්මතය තුළ හටගන්නා දෙයක්. ඊට පස්සේ සම්මතය තුළ ඒක වළංගු භාවයක් හටගන්නෝ. හරියට ඒක රටක මුදල් වාගේ තමයි. ඒ රට තුළ සම්මතය වුණාම ඒ මුදල වළංගු මුදලක් බවට පත් වෙනවා. හැබැයි සමහර රටවල් වලට ගිහු ගම ඒක වළංගු නැති වෙනවා. ඒ නිසා මේ ලෝකයේ සම්මතයන් තුළ ඒ සම්මතයන් වලට ඒක වළංගුයි. හැබැයි ඒ ඔක්කොම සම්මතය. සම්මතය කියලා කියන්නේ හොඳ තැනක් නෙමෙයි. යථාර්ථවාදී තැනක් නෙමෙයි. සත්‍යවාදී තැනක් නෙමෙයි. මානුෂික තැනක් නෙමෙයි සම්මතය කියලා කියන්නේ. ඒක බලහත්කාරය. ඒ රටවල් වලට තියෙන නීතිය කියලා කියන්නේ ඒ රටවල් වල බලහත්කාරය. ඒක ලෝකේ තියෙන හැම රටකම තියෙන නීති සරුව සාධාරණයිද? යුක්ති සහගතයිද? මානව හිතවාදීද? ධර්මානුකූලයිද? නැත. ඒ තමයි ඒ රටවල් වල බලහත්කාරය. කෙසේ හෝ රාජ්‍ය තන්ත්‍රය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය මොකක් හරි වෙන්න පුළුවන්. ඒ අයගේ බලහත්කාරය හදාගන්නවා. ඒ බලහත්කාරය තුල තමයි ඊළඟට තියෙන්නේ. එතකොට සමස්ත මේ මිනිස්යා ළඟත් තියෙනවා මේ බලහත්කාරය කියන එක තියෙනවා. පුජ්‍යලයා කැමති පරිදි කියන එක තියෙනවා. ඒ නිසා මේ ලෝකෙට සත්‍ය දකින්න බැරි වෙලා තියෙනවා. ඒ වයින් අපිට නිදහස් වෙන්න පුළුවන් නම් අපේ මනස නිදහස් කරගන්න පුළුවන් නම් අපිට ආගමික වශයෙන් තියෙන්නේ බලහත්කාරය. නමුත් තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල පමණක් මේ බලහත්කාරය නේ. විවෘත වෙන තරමට මනස නිදහස් කරගන්න තරමට බබලන හිරුවාගේ සඳුවාගේ බැබලෙන දහමක් තියෙනවා. අවසාන ප්‍රතිඵලය නිවීම, සැනසීම, සහනය, සතුට, සංවරය, මෘදු බව. ඔය හැම වචනයකින්ම කතා කරන්නේ මනුෂ්‍යයාගේ නිවීම. නිවීම කිව්වහම අපි බය වෙන නිවන් සුව ලැබේවා. අපි දැන් නැවත උපදින්නේ නැති එකට කියලා. නැවත උපදින්න එකට නෙමෙයි වෙනුතුනේ මා කතා කරන්නේ. මේ දැන් ඔබ ඉපදිලා දෙන්නේ දැන් පුජ්‍යලෙක් ඉන්නවද ඔබ ළඟ? නැවත උපදින කතාවක් ඕනේ. මේ දැන් ඉන්නවද කෙනෙක්? දැන් නෑ කෙනෙක් නෑ. අයිතියක් ගන්න බැරි දෙයක් අයිතියක් අරගෙන තියෙනවා. සුපර් මාකට් එකේ යන ගමන් සාක්කුවට එකක් දාගත්තා. හොරේ. ඊට පස්සේ හොරෙන් දාගත් එක ඒක මගේ. කැමරෙන් බලාගෙන හිටපු සිකුරිටි එක ඇවිල්ලා ඒවා අල්ලගන්නවා. අල්ලගෙන කියනවා මේක ඇදලා ගන්න. ඕ සාක්කුවේ දාගත් එක එළියට ගන්නවා. ඒ වගේ අරයා අල්ලගෙන හිතනවා හරි සාක්කුවේ හොරෙන් දාගෙන එයා හිතනවා වැඩේ හරි. වැඩේ හරි. දැන් මේක මගේ. දැන් අපි දකිනවනේ ඔය විවිධ හොරකම් දවසේ වැරද්දෙන් පෙන්නනවනේ. ඉතින් ඕක පෙන්න දැන් මගේ අර කත කරන ගමන් දැන් මගේ නෙවෙයි. එතකොට හොරෙන් මගේ කරගත්ත ඕනම දෙයක් චිත්ත පීඩාවක් දෙනවද නැද්ද? චිත්ත පීඩාවක් දෙනවාමයි. හොරෙන් මගේ කරගත්ත ඕන දෙයක් සැකය කුතුහලය ඇති කරනවාමයි. මිනිස්සයා මම මම කියලා කියවත් ඒ මිනිස්සයාටම ඒ මිනිස්සයාගේ මමත්වයේ පිළිබඳව කුතුහලයක් තියෙනවා. විචිකිච්ඡාවක් තියෙනවා. මමත්වේ වැඩි කරගන්න වැඩි කරගන්න වැඩි වෙන්න මිනිස්සයා කම්පන වේගවලට පත් වෙන වේගය වැඩි වන්නේ ඒ නිසා. ඒ නිවීම සහගත බව නැහැ. බොහොම කලාතුරකින් තමයි නිලතල තානාන්තර උසස් වෙන්න එයාගේ අධ්‍යාත්මික නිවීමත් සමබර කරගෙන එයා කටයුතු කරන්නේ. නැත්තම් එයාට කම්පන වේග එන්න එන්න වැඩි වෙනවා. මමත්වේ වැඩි වෙන්න නොහික්මුණු ගති වැඩි වෙනවා. පුංජල මතවාදයට තම මතයට වැඩ කරන ස්වභාවය ඇති වෙනවා. ඒක තමයි මමත්වේ තියෙන ලක්ෂණ. තමන්ට අන් අයට හිත පිණිස කටයුතු කරන ස්වභාවය පවතිනවා අඩු වෙන්න පුළුවන්. දැන් එහෙමනම් අපේ මමත්වය ගාස්තුවක් ගෙවා වෙන් කරගත්ත මමත්වයක් නොවේ. අපිට තියෙන්නේ සුපර් මාකට් එකෙන් හොරෙන් දාගත්ත සාක්කුවේ දාගත්ත මොකක් හරි අපල් ගෙඩියක් හරි සුවඳ විලවුම් හරි මොනවා හරි හැන්දක් පැන්සලක් පෑනක් හරි දාගත්ත හොරෙන් දාගත්ත බඩුවක් හා සමාන මමත්වයක් තමයි පූජ්‍යලේකට තියෙන්නේ. හොරෙන් දාගත්තාම යමක් සාක්කුවේ අත්දැකීමක් ලැබලා නැත්තම් හොරෙන් දාගෙන සාක්කුවේ අත්දැකීමක් ලබන්න දවසක ගිහිල්ලා එතකොට දැනේ හොරෙන් දාගත්තාම මොන වගේද දැනෙන්නේ කියලා පොලිසියෙම අල්ලන් ගියොත් මන්නේ. එකේ අත්දැකීමක් තියෙනවා. අපිත් පොඩි කාලේ පොඩි දොඩම් ගෙඩියකට හරි පොඩි හොරකමක් කරපු අවස්ථා තියෙනවා. ඉස්කෝලේ කැන්ටිමට හරි පොඩ්ඩක් විදපු අවස්ථාව තියෙනවනේ. ඉතින් ඒ නිසා ඒක පොඩි කාලේ නොදෙට කරන දේවල් නෙවෙයි. ලොකු හොරගන්න නෙමෙයි, හොඳ දේවල් නෙමෙයි කවුරුත් කරන්න එපා. මමත් ওই සිරිපාදේ අද දොරන් ගෙඩියක් හොරගම් කරලා එන ගමන් සල්ලි දීලා. ඒ වගේ මොකද හිතට හරි නැහැ. හිතට හොඳ නැහැනේ. මේ කඩේ හොයාගන්න බැරුව කඩවල් දෙක තුනකටම සල්ලි දීලා. මේ ඒ වගේ මේ මමත්වයේ කියලා කියන්නේ හොරෙන් ගත්ත දෙයක් වෙන් කරලා ගත්ත දෙයක් නෙමෙයි. හොඳට බලන්න. ඔබ මම මම කියලා ගන්න ඒ හැඟීම පිරිසුදු චෛතසිකයකින් ගන්න අදහසක්ද බලන්න. පිරිසුදු සිතෙන් ගන්න දෙයක්ද කියලා බලන්න. වචනෙන් මම කියලා කතා කිරීම නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. මනසට මම කියන ස්වභාවික ලක්ෂණයක් පැන නගින එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක බාහිර කලමනාකාරීත්වය තුළ පවතින දෙයක්ුත් නෙමේ. ඒක ක්‍රියාත්මක වෙන්න ඕන සම්මුති සාධාරණත්වයේ තුළ ඒ පුජ්‍යලත්වයේ නෙමේ අධ්‍යාත්මික මමත්වය. ඒකයි බහැර කරන්න ඕන. බාහිර මමත් පුජ්‍යල ක්‍රියාකාරකමකට අවශ්‍ය කරන සහ තමන්ගේ වෘත්තිය සහ වගකීමේ තිබෙන්නා වූ ක්‍රියාකලාපේ නොවේ. ඒ ක්‍රියාකලාපේ ක්‍රියාදාමයේ මමත්වයක් හැටියට බහැර කළොත් ඔබට ඒ රාජකාරී යෙදෙන්න බැරි වෙනවා. ඒක මමත්වයක් නෙමෙයි, පුජ්‍යල රාජකාරීහි අනුගත ස්වභාවය. ගැඹුරු අධ්‍යාත්මය තුළ තමයි තමන්ට හැම කාර්යයක් එක්කම පොදු මමත්වය කියන එක ඒ අධ්‍යාත්මික මමත්වේ නතර වෙන්නේ නැති හේතුව තමයි තමන්ගේ සංඥාව තව සංඥාවකට මාරු කරන්නේ නැතිව නතර කරගන්නේ නැහැ මෙයා. මේ සංඥාව එයා තව සංඥාවකට මාරු කරලමයි නතර වෙන්නේ. ඊට පස්සේ ඒ සංඥාවේ අරක ඇදගෙන යනවා. ඔබට කෙනෙක් කියනවා ඇවිදින්න කිසිවක් නොබලා සිටින්න. ඔබ කොහොමද කරන්නේ? කිසිවක් නොසහ සිටින්න. කිසිවක් ආග්‍රහණය නොකොට සිටින්න. කිසිවක් රස නොවිඳ සිටින්න. කිසිවක් නොදන්නා කෙනෙක් බවට, නොදැනෙන කෙනෙක් බවට පත් වෙන්න, කිසිවක් නොසිතා සිටින්න. බලන් ටික වෙලාවක් ඉමින් කිසිවක් නොබලා සිටින්න. අධ්‍යාත්මිකව බාහිරව දෙකින්ම කිසිවක් නොබලා සිටින්න, කිසිවක් නොසහා සිටින්න, කිසිවක් ආග්‍රහණය නොකොට, කිසිවක් රස නොලබා, කිසිවක් ශරීරයට නොදැන සිටින කෙනෙක්, කිසිවක් නොසිතා සිටින කෙනෙක්, නොසිතා සිටින්න. මේ හයේ ඒ සංවරය පුරුදු කරා. ඇස් පියාගෙන, කන් පියාගෙන, නාසය පියාගෙන, දිව පියාගෙන, ගත පියාගෙන, සිත පියවාගෙන පියාගෙන සිටින්න. ඇස පියා ගන්නවා වගේම සියලුම ඉන්ද්‍රියන් හයම පියාගෙන සිටිනවා. ඒ අධ්‍යාත්මය තුල හරි විඥාන අවදි වුණාම තමයි ඒව පේන්නේ. පියාගත්තහම පේන්නේ. පේන දේ තුලින් නෙමෙයි වෙනස ඇති කරගන්නේ. ඒ පේන දේ දකින ඇසින් කියන තැනින් තමයි වෙනස ඇති කරගන්නේ. ඇස පියාගත්තාම පේන දේවල් ඔක්කොටම විසඳුම. අධ්‍යාත්මිකවත් එහෙමයි. සංඥාව පියාගන්නවා. එහෙම නැත්නම් නිරෝධ කරනවා, පියාගන්නවා. වේදනාව පියා ගන්නවා, ඒ ඉවත් වෙනවා. ඒක දිහා අවධානය සහයට ඇලෙන ගතිය නැති කර ගන්නවා. සංඥාවලටත් දේ, සංකාර විඥානවලටත් දේ. ඒව පියා ගන්නවා. නෙවරදිම ආකාරයෙන් මේ ඉන්ද්‍රියන් සය හරියටම අපි ප්‍රියාගත්තොත් මියගිය කෙනෙක් හා සමාන. මට පැහැදිලි කරන්න පුළුවන් නම් මියගිය කෙනෙක් කොයි විදියටද ඉන්නේ කියලා. මියගිය කෙනෙක් පවතින්නේ කොයි වගේ? මියගිය කෙනෙක් පවතින්නේ කොයි විදියටද? කොහොමද මියගිය කෙනෙක් ඉන්න විදිය? කාටද කියන්න පුළුවන්? මේගේ කෙනා කොයි විදියටද ඉන්නේ? අත් දෙක දෙපැත්තෙන් හරි බඩ උඩින් හරි තියාගෙන නිසල්මනී ඉන්නා නේද? දැකලා තියෙනවා නේද? සද්ද නැතුව ඉන්න, සද්ද කරන්නේ නැතුව. සෙනගේ ඉනවා යනවා නේද? එයා නවත් සද්ද කරන්නේ නැතුව ඉන්නවා. මේකෙපු කෙනෙක් එහෙම ඉන්නවද? මියගේපු කෙනෙක් නිසල්මනේ සද්ද කරන්නේ නැතුව ඉන්නවද? නෑ, එහෙසේ ඉන්නේ මියගේපු කෙනෙක්. එහෙම නැත්තම් මියගේපු කෙනෙක් මැරිච්ච වගේ ඉන්නවද? නැහැ, හරි ගැඹුරින් හිතන්න, සරල නෑ. මිය ගියපු කෙනෙක් මැරිච්ච වගේ ඉන්නවද? මිය ගියපු කෙනෙක් මිය ගියාසේ සිටිනවද? ඔන්න දහම් තේරුම් ගන්න හොඳම අවස්ථාව. මේ ගියපු කෙනෙක් මැරිච්ච වගේ ඉන්නේ නැහැ. මේ ගියපු කෙනෙක් මිය ගියාසේ ඉන්නේ නැහැ. මම කෙනෙකුට කිව්වහම ඒ තරත්ත කිව්වා මේ සෙනග මැද මැරිච්ච කෙනෙක් වගේ ඉන්න කියලානේ ඔය හාමුදුරු කියන්නේ කියලා කිව්වා. ඉතින් මං ඊළඟට අහපු ප්‍රශ්නේ තමයි මැරිච්ච කෙනෙකුට සෙනග ඉන්නවද කියලා. මැරිච්ච කෙනෙකුට සෙනග හිටියා නම් ඒ මිනිස්සේ නැගිටිනව අනිවාර්යයෙන්. ඇයි සංග්‍රහ කරන්නේ නැගිටින්නේ? මරිච්ච කෙනෙකුට සෙනග ඉන්නවද? මරිච්ච කෙනෙකුට සැරසිලි තියනවද? මරිච්ච කෙනෙකුට ප්‍රශංසා තියනවද? මරිච්ච කෙනෙකුට නිඳා තියනවද? මරිච්ච කෙනෙක් මරුණා වාගේ ඉන්නවද? එහෙමනම් මැරිච්ච කෙනෙක් ජීවත් වෙලා ඉන්න කෙනෙක් වගේ තේරුම් ගන්නේ නැතුව මැරිච්ච කෙනෙක් මැරිච්ච කෙනෙක් තේරුම් ගන්න විදියටම අපේ මනස තේරුම් ගත්තනම් ඔයිට වඩා අරිහත් බවක් තව කොහෙද? ඔයිට වඩා ඉන්ද්‍රිය සංවරයක් තව කොහෙද? හොඳයි, මැරිච්ච කෙනාගේ ඉන්ද්‍රියන් සංවරද නැද්ද? සංවර්ධ සංවර්ධ නායකාරයෙක් එහෙම වෙනකොට මෙහෙම ගල බලන ළඟින්නේ නැහැ. මම බැලුවොත් තමයි වැඩේ. එනිසාර මහා කච්චායන හාමුදුරුවන්ගේ දේශනයක් ඔය හැම භාවනා මධ්‍යස්ථානයකම තියෙනවනේ. ඇස් ඇත්තෙකු නමුත් අන්ධයෙකු මෙන්ද, කන් ඇත්තෙකු නමුත් බීරෙකු මෙන්ද, ආදි වශයෙන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හමුෙහි අන්දේකු මෙන් මලමිනියක් මෙන් වාසය කරන්නේ. ඒ ලොකු අරුතක් තියෙන්නේ. ඔබ පිටින් ගත්තොත් ලොකු අපරාධයක් කරගන්න ජීවිතේට. වැරදි තර්කයකුත් හදාගන්න එහෙනම් ඉතින් අන්ධයෝ නිවන් දැකලද කියලා. නමුත් බොහොම අර්ථාන්විතව තේරුම් ගත්තොත් අපේ ජීවිතේ පාද ගන්න පුළුවන්. අපි ටිකින් ටික හරි පුරුදු වෙන්න ඕන මමත්වයෙන් තොරව කල්පනා කරන්න. මමත්වයෙන් තොරව දකින්න, මමත්වයෙන් තොරව කතා කරන්න අපි ටික ටික හරි පුරුදු වෙන්න ඕන. දැන් මේ ධර්ම දේශනාව මමත්වයෙන් තොරව ශ්‍රවණය කරන්න එක දේශරින් නිවන් දකිනවා. මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මමත්වයෙන් යුක්තව බණහන නිසා. අර මමත්වයේ කඳු කඩලා කඩලා කඩලා ඉතින් ඉවත් කරලා යා යම් කිසි දවසක ඉගෙන ගන්නවා මමත්වයෙන් තොරව මම කොහොමද මේකට අහුම්කම් දෙන්නේ කියලා. එදාට මොකද වෙන්නේ? අන්න ධර්මයේ හැන්න පටන් ගන්නවා. එතකන් ඇහෙන්නේ වචන, එතකන් ඇහෙන්නේ පද. එතකන් වචන ඇහෙන්නේ. ඒ වචනවලට තමන් ලබා දුන්නු උපරිම අර්ථ තමන් ඇති කරගන්නවා. නමුත් මේ උපරිම අර්ථයෙන් අපි වචනය ඉක්මවා යෑම. වචනේ ඉක්මවා යෑම. වචනෙහි ඇති දෘෂ්ටිමය ගුණය ඉක්මවා යෑම. වචනේ ඇති සංකල්පමය ගුණය ඉක්මවා යෑම කියන එක සිද්ධ වෙනවා. අන්න ලෝකයෙන් එතර වෙනවා. අන්න ලෝකෝත්තර වෙන මාර්ගය. හැම නැත්නම් හැම මොහොතකම බෙරේ නාද වෙනවා. බෙරේ නාද වෙනකොට ආතුරය නටනවා. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය බිඳින්න පුළුවන් මෛත්‍රියක් නෙමෙයි. චේතෝ විමුක්තික මෛත්‍රියක් නෙමෙයි. දැන් ඔබ ළඟ තියෙන මෛත්‍රිය බිඳින්න පුළුවන්ද බැරිද? බිඳින්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. බිඳින්න පුළුවන් මෛත්‍රියක් තියෙනවා. බිඳෙන මෛත්‍රියක් තියෙනවා. ඒ නිසා ඕන කෙනෙක් තරහ කරගන්න අමාරුවක් නෑ. තරහ කරගන්න ලේසි. හැම කෙනෙක්ගේම ළඟ බිඳෙන මෛත්‍රියක් තියෙන නිසා. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය තියෙන්නේ සංස්කාර ලෝකයක් තුළ පිහිටා නොවේ, අසංකාරිකවයි. සාමාන්‍ය ජනයාගේ මෛත්‍රිය තියෙන්නේ සංස්කාර ලෝකයක් තුළ පිහිටා තියෙන්නේ, සම්මුතියක් තුළ පිහිටා තියෙන්නේ. මේ ලෝකෙන් ඔබ ගන්න ඕන අදහස මොකද්ද? මේ ලෝකෙන් ඍණාත්මක අදහසක් ගන්න ඕනත් නැහැ, ධනාත්මක අදහසක් ගන්න උවමනාවකුත් නැහැ. ඔබ ගන්න ස්වභාවිකත්වය, එහෙම නැත්නම් තත්වාකාරය කියන එක ලබා ගන්න. ඒතකොට කෙනෙක් තරහ වෙනකොට තරහ වෙන බව පේනවා. ඒ තරහ වෙච්ච කෙනාම මිත්‍රසිතුවිලි ඇති කරගන්නකොට ආයි අපිට මිත්‍රසිතුවිලි ඇති බව පේනවා. හැබැයි අපි තරහ වුණෙත් නෑ, අපි මිත්‍ර වුණෙත් නෑ. එයා නෙමෙයිද සැනසෙල්ලෙන් ඉන්නේ? එයා තමයි සැනසෙල්ලෙන් වාසය කරන්නේ අවබෝධය නිසා. මේක ඕනම කෙනෙක්ගේ හිතේ වැඩි වෙනවා, අඩු වෙනවා, හැඩ වෙනවා, හැටි ඔහොම තමයි. ඒකක්වත් ගන්න උවමනා නැහැ. තමන්ගේ සිතෙහි, තමන්ගේ ඇසේ, කනෙහි, නාසයේ, දිව ශරීරයේහි, මනෙහි ගැටෙන්නා වූ සියල්ල දකින්න අහසේ වලාකුළුසේ. හැමදාමත් හැම මොහොතෝ මේ මොහොතේ තහසේ වලාකුළු පාවෙලා යනවද නැද්ද? පාවෙලා යනවා. අපි ඔය එකක්වත් ඔය අල්ලලා අපේ වහලේ මුදුන් වහලේ මේ වලාකුළු බැඳගන්න ඕන කියලා උත්සාහයක් කළාද? කළේ නැහැ. ඒ වලාකුළු එහි මෙහි යන එක අපිට ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් කරගත්තේ නැති නිසා ප්‍රශ්නයක් තිබේ. ඉතින් ওই වලාකුළු අල්ලල බඳිනවා වගේ වැඩක් තමයි මේ සිතත් අල්ලල බඳිනවායි කියලා කියන්නේ. ඒ වලාකුළු අල්ලල බඳිනවා වගේ වැඩක්. ඒ අල්ලල බැඳ තබන්න උත්සාහ කරන තැන තමයි පීඩාව තියෙන්නේ. හැබැයි ස්වභාවයට ඉඩ දුන්නු තැන පීඩාවක් නැහැ, ප්‍රශ්නකුත් නැහැ, ගැටලුවකුත් නැහැ. මේ ලෝකයේ ඉහළම දරුණු මිනිසුන් බවට පත් වෙලා තියෙන්නේ ඊටාම යහපත් වෙන්න උත්සාහ කරපු මිනිස්සු. ඔබ දන්නවද, මම දන්න විදියට ලෝකේ මහා විප්ලවකාරයෙක් වන හිට්ලර් මහත්තයා නිර්මාංශික මිනිස්සෙක්ලු. නේද? නිර්මාංශිකයිලු. ඒකෙන් අදහස් වෙන්නේ මොකන්ද? එයා ඊටාම යහපත් කෙනෙක් වෙන්නට කල්පනා කරලා තියෙනවා. ඒ යහපත මගින්, ඒ යහපතට අවනත නොවන්නා වූ තමන්ගේ යහපත් පදනමට අනිත් අයත් එසේ යහපත් විය යුතුයි කියලා හිතන තැන මහා විප්ලවකාරී නිර්මාණය වෙනවා. අසාධාරණය පෙන්වන්න බැරි අය අතින් තමයි වැඩිම අසාධාරණ ගන්න සිද්ධ වෙන්නේ. ඔය චණ්ඩි ඔක්කොම කියන්නේ මොකද්ද? ගාමී වේවා, නගරේ වේවා, ඔක්කොම චණ්ඩි මොකද්ද කියන්නේ? මට අසාධාරණේ පෙන්වන්නේ. එතකොට වැඩිම අසාධාරණේ දන්නේ නැතුව යාගේ ඇති සිද්ධ වෙලා ඉවරයි. ඒ නිසා හොඳ මිනිස්සෙක් වෙනවා කියන්නේ එයා තව පැත්තකින් ත්‍රස්තවාදී වෙනවා කියන එක. ඒ නිසා හොඳ මිනිස්සෙක් වෙන්න යන්න එපා. ඒක තමන්ටත් අනුන්ටත් පීඩාවක්. නරක කෙනෙක් වෙන්නත් එපා, හොඳ කෙනෙක් වෙන්නත් එපා, මධ්‍යස්ථ කෙනෙක් වෙන්නත් එපා. එහෙනම් ඔබ වහන්සේ කියන්නේ කවුරු වෙන්න කියලාද අපිට? කිසිවෙක් නොවන්න. ඒක නම් ලේසි නෑ. අපි පිළිගන්නවා. ඒක හරි අමාරු වැඩක්. පිළිගන්නවා. නිතර ධර්ම ශ්‍රවණය කරන්න, නිතර යෝනිසෝ මනසිකාරයේ දෙන, නිතර තමන්ගේ මනස නිදහස් කරන්න, ධර්මානුකූල ගත කරගන්න. එක මොහොතක ඔබේ නිදහස උපාත්තිනවා ඇති. හැමදාම පුජ්‍යලෙක් හැටියටයි නිලයක් තානාන්තරයක් ඔළුවේ දරාගත්ත කෙනෙක් හැටියටයි ඔබ අවදි වෙන්නේ. ඒත් එක දවසක ඔබ ඉගෙන ගන්නවා නිලයක් තානාන්තරයක් නොවේ, ස්ත්‍රියක් පුරුෂයෙක් වශයෙන්වත් නොවේ අවදි වෙන්නේ, විදගෙන යන්න පටන් ගන්නවා. අෂ්ටාර්ය පුජ්‍යල කියන වචනෙට මේ ඒක ස්ත්‍රීන්ට වෙන් වෙච්ච පදයක් නෑනේ අෂ්ටාර්ය පුජ්‍යල. ඒ ඕනම එන කෙනෙක් ඒ අෂ්ටාර්ය පුජ්‍යල කියන ගණයට වැටුණාම ඒ අෂ්ටාර්ය පුජ්‍යලයා කියන්නේ ස්ත්‍රීක්වත් පුරුෂයෙක්වත් නෙමෙයි. ඒකයි එතනින් අදහස් වෙන්නේ. අෂ්ටපුරුෂ පුද්ගල ආර්ය අෂ්ටාංග මාර්ගයට පත් වෙච්ච ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිටි තැනැත්තා ස්ත්‍රියක් පුරුෂයෙක් නොවේ, නපුසකත් නොවේ, වෙන කෙනෙකුත් නොවේ, කිසිදු පුජ්‍යලේ නෙමේ, කිසිම පුජ්‍යලේ නෙමේ. පුජ්‍යලත්‍ය අතහැර දමන්න, පුජ්‍යල සංඥාව දිය කර දමන්න, ඔළුව නිදහස්. පුජ්‍යලයා සැකසීලා තියෙන්නේ පුජ්‍යලත්වයේ දැනුවත් කරවන්න මිස පුජ්‍යලත්වයේ අතහැර දමන්නට නොවේ. පුජ්‍යලත්වයේ සෑදී තිබෙන්නේ පුජ්‍යලත්වයේ දැනුවත් කිරීමට මිස පුජ්‍යලත්වයේ අතහැර දැමීමට නොවේ. ඒ නිසා තමයි මේ ධර්මයෙන් තමයි මේ දේ සිද්ධ කරන්නේ. පුජ්‍යලත්වයට එක එක දේවල් මෙහෙම එකතු කරගන්නවා. ඒක තමයි පුජ්‍යලත්වයට දැනුවත් වීම කියන්නේ. ඒකට පුජ්‍යලයේ අතහැර දැමීම කියන්නේ එක එක අතහැර ගන්න. නිවීම ස්වභාවික දෙයක්. නිවීම ගන්න බෑ කාටවත්. නිවීම කොහෙවත් සොයා ගන්න බෑ. තියෙන දෙයක් නෙමෙයි. නමුත් දැනෙන දෙයක්, පවතින දෙයක්, ස්වභාවික දෙයක්. එනිසා නිවන් දකින්න බෑ, නිවන් අවබෝධ කරගන්නත් බෑ, නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නත් බෑ. දැන් ජාලයනේ, දැන් ඉවරයි වැඩේ. දැන් මෙච්චර කාලයක් අපි මේ පින්දහම් කරේ නිවන් දකින්න, නිවන් අවබෝධ කරගන්න, පින් කරන්න, මේ මොනවද ප්‍රත්‍යක්ෂ කරගන්න. නිවන ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඕන හාමුදුරු කෙනෙක්ගෙන් ඕන පණිවිඩයකින් අහලා බලන්න නිවන ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ප්‍රත්‍යක්ෂ කරන්න බැරි නිවනේ හැඩයක් නැති නිසා, වර්ණයක් නැති නිසා, තියෙන දිශාවක් නැති නිසා. අවබෝධ කරගත්ත කෙනෙක් ලෝකේ නැහැ නිවන. නිවන අවබෝධ කරගත්ත කෙනෙක් ලෝකේ නැහැ. මෙහි මේ අවබෝධයේ තියෙන පින්නතොට මේක තේරෙනවා. අවබෝධ කරගත්ත කෙනෙක් ලෝකෙ නැහැ. කෙනෙක් නැති බව අවබෝධ කරගත්තා මිස කෙනෙක් නිවන් අවබෝධ කරගත්තා නොවේ. යාන්තම් ඇති ඒකවත් තේරුණා නේ අපිට. නැත්තම් මං කපෝති. මං විකෘතිකාරයෙක්, මේ විකෘති කරනවා කියලා බැලුම් අහන්නේ. හොඳින් ඇස් පේන, හොඳින් රියපැදවීමේ පුහුණුව තියෙන මිනිස්සෙක් වාහනයක් පදවගෙන යනවා. පාරේ යම්කිසි මඩ වගුරක් අගලක් තියෙනවා. ගෙදරට කෝල් එකක් දාලා හරි, ගුරුවරයට කෝල් එකක් දාලා හරි, ලර්නර්ස් එකට කෝල් එකක් දාලා හරි අහනවාද මම මේ වාහනේ මේ අගලින් ගන්න කොහොමද කියලා. සාමාන්‍යයෙන් අහන්නේ නැහැ. තමන්ම අවදීන් සිතා බලනවා මේ අගලෙන් මම ගොඩ වෙන්න කුමන ක්‍රියාමාර්ගයක්ද ගත යුත්තේ කියලා. අන්න එයාට අදහස් පහළ වෙනවා. මෙතෙන්ද ගල්ගෙඩි ටිකක් දාලා යන්න පුළුවන්. මෙතෙන්ද කොටයක් ටිකක් ඇදලා දැම්මොත් දාන්න පුළුවන්. මෙතෙන්ට අතු ටිකක් දාලා ගියොත් ලිස්සන එක වලක්ව ගන්න පුළුවන්. මේ පැත්තෙන් ගත්තොත් වාහනේ මෙහෙම ගන්න පුළුවන්. මේකට ෆෝර් වීල් දාලා ගියොත් හරියයි කියලා මෙයා තීන්දුව తీරන කල්පනා කරලා අනුගමනය කරනවා. ඒ වගේ පින්නතුනි අපි මේ උත්සාහ කරන්නේ ඔබේ අවදිය කියන එක ඇති කරන්න. ඒ අවදිය කියන එක ඇති කරගත්ත තැන ඔබ ප්‍රපාතයකට නොමැටි, ඒ වගේම ඔබ නිසි මාර්ගයේ නිසි බාධක මැඩලගෙන ඉස්සරහට යන කෙනෙක් බවට පත් වෙනවා. නැත්තම් සදාකාලික අන්ධයාට කනවැලල් අල්ලන්නා වගේ ක්‍රියා කරන්න බෑනේ. ඒ නිසා අපි ඇස්තික අරවල තියන්නේ මේ උත්සාහ කරන්නේ ඊට පස්සේ දහසකුත් බාධක වලට ඔබයි පිළිතුරු සපයා ගන්න කෙනා. පියවරෙන් පියවර පියවරෙන් පියවර විමසුම් මුන්දිය යුක්තව කටයුතු කරන කෙනෙක්. එක න්‍යායක් නැහැ. මම කියන්නේ මෙන්න මේ தත්ත්වය තුළ මෙහිම වැඩ කරන්න කියලා. ඒ ස්වභාවය ඔබයි අඳුනන්නේ. ඒ ස්වභාවය තුළ ක්‍රියාමාර්ග ගැනීමෙහි අයිතිය තිබෙන්නේ ඔබටමයි. ඒ අගාධයෙන්, ඒ තියෙන මඩගොහුරින්, ඒ තියෙන බාධකයෙන් කොයි විදියටද කොයි ක්‍රමයකටද තමන්ගේ රතය එගොඩ කරගන්නේ කියන තීරණේ තියෙන්නේ තමන් අතේ. ඒ වාගේ ඔබේ මනස නිරවුල් කරගැනීමේ අයිතිය සහ ඒ හැසිරීමේ අයිතිය ඔබට තියෙනවා. අපිට ලර්නර්ස් එකෙන් කියලා දුන්නේ බොහොම සරල සිද්ධාන්ත ටිකක් විතරයි. ගියර් පද්ධතියයි, හරවන්නයි, සිග්නල් දහන්නයි, ලයිට් දහන්නයි, බැලන්ස් කරගන්නයි විතරයි. එතන ඉඳලා සියලුම කාර්යය අනුගමනය කරන්නේ තමා. ඒක තමන්ගේ ස්වයන් බුද්ධිය, ස්වයන් ඥානය, කුසලතාවය. ඒකයි. ඒ නිසා මේ ආනන්ද හාමුදුරුවෝ මේ කියන විදිහටම මේක වාහනේ මෙතන මෙහෙම ගන්න ඕන කියලා හිතන්න එපා. තමන්ට ආවේනික විදිහට තමන් සිතන්න, මෙනෙහි කරන්න, දර්ශනය කරන්න පුරුදු වෙන්න ඕන. ඒ තුලින් තමයි තමන්ට තමන්ගේ නිදහස් වෙන්න හැකියාව ලැබෙන්නේ. අපි ජීවිතේ පුරාම දෙවියෝ ගැන ඉගෙන ගත්තා, දිව්‍ය ලෝක ගැන ඉගෙන ගත්තා, බ්‍රහ්ම ලෝක ගැන ඉගෙන ගත්තා, අපායවල ගැන ඉගෙන ගත්තා. හැබැයි ඉගෙන ගත්තේ නැති එක දෙයක් තියෙනවා. නිවන ගැන ඉගෙන ගත්තේ නැහැ. ජාතක කතා ඉගෙන ගත්තා, සූත්‍ර කතා ඉගෙන ගත්තා. ඒ ඔක්කොම කතා හැටියට ඉගෙන ගත්තා. ඒ වගේ නිවන තිබ්බත් කතා හැටියට ඉගෙන ගත්තා. නිවන ගැන අපි ඉගෙන ගත්තේ නැහැ. එතකොට නිවන ගැන ඉගෙන ගැනීම නෙමෙයිද දිව්‍ය ලෝක ගැන ඉගෙන ගන්නව? නෑ. අපාය ගැන නෑ. ඒ ඔක්කොම පුතඥයන්ට, පෞකාරයන්ට හැදිච්ච තැන. ඒක අපිට ඉගෙන ගන්න උවමනාව නෑ. දැන් අපි හැමදේම ඉගෙන ගන්න ඕනද? මේ ලෝකනේ අපිට අවශ්‍ය දේ විතරයි අපි ඉගෙන ගන්නෙ. ඒ වගේ අපිට කිව්ව පුතේ හොඳ නරක දෙක ඉගෙන ගනින් කියලා. පුදුම කට්ටියනේ අපිට ඉගෙනුවේ වැඩි හිටියු පුතේ හොඳත් ඉගෙන ගනින් නරකත් ඉගෙන ගනින්. මොකටද? නරකත් කරන්න ඕන හොඳත් කරන්න ඕන කියන වගේ අදහසන්නේ හොඳයි නරකද? එක්කෝ අපි ගන්නන හොඳ විතරක් ඉගෙන ගන්න. දැන් මෙහිදී අපි ඊට වැඩි දෙයක් ඉගෙන ගන්නවා. මොකන්ද? හොඳ නරක දෙකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. හොඳයි නරකයි කියන දෙකෙන් කොහොමද අපි නිදහස් වෙන්නේ? හොඳයි නරකයි දෙකෙන් නිදහස් වුණොත් එයා හොඳයිද එයා නරකයිද? ඔළුව කඩලා උත්තරයක් දෙන්නකෝ. හොඳයි නරකයි දෙකෙන් නිදහස් වුණොත් එයා හොඳ කෙනෙක් වේද නරක කෙනෙක් වේද? නිවන ගැන සඳහන් වෙනකොට සඳහන් කරලා පැහැදිලි කරනකොට අනාරම්භන මෙතන් කියලා වචනයක් තියෙනවා. ඒකේ අදහස් වෙන්නේ නිවන අරමුණු කරන්න බැරි එකක්. අරමුණු වෙන්නේ නැති එකක් කියන්නේ. දැන් ඔබ මේ මොහොතේ උත්සාහ කරන්නේ නිවන කියන එක අරමුණු කරගන්නද නැද්ද? අරමුණු කරගන්න තමයි උත්සාහය. නමුත් ඇත්ත කතාව තමයි නිවන අරමුණු කරගන්න බැරි එක. දැන් මේවා තේරුම් ගන්න පුළුවන් ද ඇත්තෙම ලෞකික ඥානයකට? සාමාන්‍ය සම්ප්‍රදායට අනුකූලව හිතලා මේක තේරුම් ගන්න පුළුවන් ද? බෑ. මේක හරි විකාරයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම හිතන කෙනෙකුට පමණයි මේ ධර්මයේ අවබෝධ වෙන්නේ. අරමුණු කරගන්නේ නැති බැරි දෙයක් කොහොමද අපි අවබෝධ කරගන්නේ? අපි අර නිබ්බාන සූත්‍රයේ පැහැදිලි කරනවා වගේ පැමිණීමක් නැහැ. පිටව යාමක් නැහැ. හේ හට ගැනීමක් චුත වීමක් නැහැ. අරමුණු කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. පිහිටා ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. මේ පිටලා ඉන්න පුළුවන් නෙමෙයි. මේ පුතු මට ඉන්න පුළුවන්. දැන් ඔබට කිව්වොත් මොනවා හරි මතක් කරගෙන ඉන්න කියලා. දැන් ඔබ කොස් ගෙඩියක් මතක් කරගෙන ඉන්න කිව්වොත් ඔබට කොස් ගෙඩියක් මතක් කරන් ඉන්න පුළුවන්. ඔබට ගෙදර ගැන මතක් කරගෙන ඉන්න කිව්වොත් ඔබට ගෙදර ගැන මතක් කරගෙන ඉන්න පුළුවන්. ඒක තමයි අරමුණු කරගෙන ඉන්නවා කියන්නේ ඒකට. ඒකෝ නිවන ඒ වගේ අරමුණු කරන්න බැරි දෙයක්. මේක මේ ලෝකේ මිනිස්සුයන්ට දිරවයිද තේරෙයිද වැටහෙයිද කියන ප්‍රශ්නය ලෞතර බුදු කෙනෙකුට පැමිණියයි කියන එක ඒ කාන්තයි ඒක සත්‍යයි. තේරුම් ගත්ත අය වුණත් තේරුම් ගන්න සාහිණන්ද මම තේරුම් ගත්තේ කොහොමද කියලාවත් මන් දන්නේ නැහැ. කොහොමද මේක සාහිණන්ද කියන්නේ කියලා අපිට අදහ ගන්න බෑ. මේක මිනිස්සෙක් තේරුම් ගදින්න කියලා හිතා ගන්නවත් බෑ. අරමුණු වෙන්නේ නැති දෙයක් අවබෝධ කරගන්න. ඒ නිසායි භාග්‍යවත් ලෞතර බුදුරජාණන් වහන්සේ මුළු මහත් ප්‍රමාණ ලෝක ධාතුවේම සිටින බුදු රජාණන් වහන්සේ කියන්නේ බුද්ධයෙන් ඥාණයෙන් රජ. රටකට රජවරු ඉන්නෝ, ලෝකෙට රජවරු ඉන්නෝ, බුද්ධියේ රජ බුදුහාමුදුරු. ඒකට හේතුව මේ මිනිස් බුද්ධිය තුල කරන්න පුළුවන් ඉහළම දේ කළ ඒ උත්තම පුරුෂයාණන්, ශ්‍රේෂ්ඨම පුරුෂයාණන් ඒ ගෞතම සිද්ධාර්ථ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒක අදාහ ගන්න බෑ මිනිස්සෙකුට. මොන තරම් ප්‍රඥා මහිමයක්, මොන තරම් බුද්ධිමය ආලෝකයක් ඒ ඥානය තුල පිහිටියාද යන්න පිළිබඳව මිනිස්සෙකුට ඒ ලබන්න තියා ඒ ගැන හිතා ගන්නවත් බැරි තරමේ දෙයක් ඒක. කොහොමද ඒ දෙක කළේ කියලා. අපේ ගොඩට ආවේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා. කල්යාණ මිත්‍රත්වයට අප්‍රමාණ ඒක ඒ ගෞරවත්වය කරලා නිම කරන්න බෑ. ඒ ආචාර්ය ගරු කරලා නිම කරන්න බැරි ඒ උත්තරීතර ඒ ගරුත්වයක් ඒ ඇත්තන්ට අයිති වෙන්න ඕනේ ඒ කල්යාණ මිත්‍රත්වය නිසා තමයි අපි මෙතෙන්ට ආවේ. උපත්යෙන් ගෙනාවේ නේ මොකෝ. ඔය මමත්වේ මඩගුහුර හිටියේ. නිකමට සසඳා බලන්න පුළුවන් ඉන්න වෙලාවක අර පුබ්බේ මානුස්සති ඥානේ පෙර කිව්වහම තමන්ගේ අතීතේ පසුගිය අවුරුද්දක් පෙර එහෙම කල්පනා කරලා බලලා කියන්න පුළුවන් පෙර මම ඒ පුතජන මානසිකත්වයක නැත්තම් ඒ පුජ්‍යල මානසිකත්වයක සිටියනම් විඳින වේදනා සහ දුක් මේ මමත්වයෙන් ඇලලී ගිය මිනිස්සයා පුදුම පීඩනයක් විඳිනවා, පීඩාවක් විඳිනවා. මවාගත්ත මහත්තේ ශ්‍රේෂ්ඨ කෙනෙක්, විශිෂ්ට කෙනෙක් එළියට දාගෙන හිටියට ඇතුළෙන් පුදුම පීඩාවක් විඳිනවා. ඔය ඕනම කෙනෙක් ඕනම නිලයක්, ඕනම තානාන්තරයක්, ඕනම මහානායක පදවියක් දරන කෙනෙක් වුණත් මමත්වේ ඉක්මෝල නැත්නම් ඒ විඳින පීඩාව හරි බරපතලයි. ඒ පීඩාව නිසාම මේ මිනිස්සු රුදුරු නපුරු. එතනින් නිවනක් සිසිල් දිය ධාරාවක් බලාපොරොත්තු වෙන්න අමාරු තත්ත්වයක් බවට පත් වෙනවා. මේ නිසා මමත්වය කියන්නේ ඔබ නිතරම අවලෝන දුක්දෙන ගිනිහුලක්සේ කල්පනා කරලා ඔක අතහැර දාන. දැන් ගිනිහුලක් අරගෙන යනකොට උඩු සුළඟට අල්ලගෙන මොකද වෙන්නේ? අර ගිනිහුලෙන් ගිලිහෙන ගිනි දැලි ගිනි අඟුරු තමන්ගේ ඇඟේ වදිනවා. මහණනි මේ මමත්වයෙන් යුක්ත පුජ්‍යලයා මේ වගේ ගිනි හුලක් අතේති පුජ්‍යලයක් වාගේ නිරන්තරයෙන්ම පිච්ච පුච්ච ගන්නවා පීඩාවටපත් වෙනවා කියනවා. ඉතින් අපිට මේ ගිනි හුල හරින් කරන්න ඕනේ. තමන් කැමති වෙන්න ඕන තමන්ගේ දුක් විඳින ස්වභාවය ඉවත් කරන්න. මමත්වේ ඉවත් කරන්න. දුරු කරන්න ඔබ කැමති වෙන්න ඕන. ගිනි හුල ඉවත් කරලා ගියොත් කරවලේනේ යන්න වෙන්නේ. හැබැයි මමත්වේ ඉවත් කරලා ගමන් කළොත් කරවලේ යන්න වෙන්නේ නැහැ. උබෝ චන්දිම සූර්යා මේ හිරු සඳු කියන ස්වභාවයේ ඉක්ම වීම. රැය දහවල කියන එක ඉක්ම වීම. අඳුර සහ ආලෝකය ඉක්ම වීමක්. ඔබ නිකමටවත් ලෝකේ කල්පනා කරලා තියෙනවද? අඳුර සහ ආලෝකය කියන දෙක ඉක්මවලයින් තොර වූ දෙයක් ලෝකේ පවතිනවා කියලා. හිතන්නවත් නැතුව ඇති. සදාතනිකවම අපිට විඳින්න වෙන්නේ හැමදාම උදෑසන 6යි රාත්‍රියේ 6යි. හවසේ සන්ධ්‍යාවේ 6යි. ඔය හයේ දෙක තමයි අපිට විඳින්න වෙන්නේ. දහවල් 12යි රාත්‍රී 12යි. ඕක තමයි අපිට විඳින්න වෙන්නේ කියලා හිතන් ඉන්නේ. අන්ධකාරයේ කාලයයි දහවලේ කාලයයි. ඒක තමයි ජීවිතය කියලා හිතනවා නම් ඊට වැඩි දෙයක් ඔබට ඇති කරගන්න පුළුවන්. මට ඒකම අනිත් පැත්තට මතක් වෙනවා, අපි මේ පාර දිගේ ඇදගෙන යන ලයිට් කණු වයර් බලාගාර ඒවට ගෙවන බිල් ඔය ඔක්කොම සසඳලා බැලුවාම ඔය කණු ලයිට් බලාගාර ඔක්කොම ටික අයින් කරලා අපි මුල ඉඳලා වැඩ පිළිවෙලක් පටන් අරගෙන ආව නම් මේ සූර්ය බලශක්තියට මම හිතන්නේ ඔය විද්‍යාලෙන් හතරින් එකක් යන්නේ නෑ. ඔක්කොටම මිනිස්සුන්ට තම තමන්ගේ විදුලි උත්පාදනය මනාකොට සෑම නිවසකම හදාගන්න තිබ්බා. තාම දියුණු තාක්ෂණයේ යොදලා මයිතන් දැන් වුණත් ඉස්සරහ දිනුනත් මිනිස්සු එතෙන්ට පෙළඹේ. ඒවා වෙනෙහි වැය වෙන මුදල් ප්‍රමාණය දිහා බැලුවාම Tamanට නෙමෙයි වටපිටාවේ ගමඩත් එක්ක බෙදන්න විදුලියක් තමයි ගෙදර ඒක පුජ්‍යල ධනයක් වැය කළොත් පුළුවන්. තේ අපි මේ විශිෂ්ට ධර්මය තේරුම් ගත යුත්තේ එකක් මෙලව නිවීම සඳහා, අනෙත් එක සංසාරයේ ඔබ තනිවම ගමන් කරන කෙනෙක් නිසා සංසාර විමුක්තිය උදෙසා. එතකොට මෙතන මමෙක් නැහැ කියනවා, ආයහාමුදුරු සංසාර ගමන විමුක්තියක් ගැන කතා කරනවා, සංසාරෙට මේක හොඳ වෙනවයි කියලා කියනවා. අයිස් කැටේ ගල් වුණාම ගල් වෙච්ච අයිස් කැටයක් තියෙනවා. අයිස් කැටේ දිය වුණාම දිය වෙච්ච වතුර ටිකක් තියෙනවා. ඒ වතුර ටික වාෂ්ප වුණාම තැටිය විතරක් ඉතුරු වෙනවා. හැබැයි අයිස් කැටේ තියද්දී අපිට කියන්න බෑ මේකේ තියෙන්නේ තැටිය විතරයි කියලා. එනිසා මමත්වය හදාගත්ත තැන මමත්වයක් සංසාරයක් තියෙනවා. අන්න ඕකයි බුද්ධාගමේ මමෙක් නැහැ කියන එකයි, භවයක් නැහැ කියන එකයි, භවයක් තියෙනවා කියන එකයි අතර තියෙන වෙනස. ඔබ ගොඩාක් අයට තෝරගන්න බැරුව ඉන්නේ බුදුදහමේ භව ගමන සහ නැති මමත්වයේ නැති ස්වභාවය අතර තියෙන වෙනස. හැමදේම අපිට හැන්ඩල් කරන්න පුළුවන්. ඒ වුණාට නිවන කවදාවත් අපිට හැන්ඩල් කරන්න බෑ. අපි පාලනයක් ඇති කරගන්න තැනක නිවනක් ඇත්තෙත් නෑ. දැන් පාලනයක් අර දැන් මැරිච්ච මිනිස්සු මැරිච්ච වගේ ඉන්නවද කියන ප්‍රශ්නේ මම අහන්නේ. එතකොට පාලනයක් නොකරන කෙනා පාලනයක් නොකර ඉන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අර මැරිච්ච මනුස්සයා මැරිච්ච වගේ ඉන්නවා වගේ කතාවක්. ඒකේ තේරෙනවද ඒ පින්නතුන්ට ඒකේ තියෙන අරුත ගැඹුරු? මැරිච්ච මිනිස්සු මැරිච්ච වගේ ඉන්නවද? දැන් මම මේ කතාව කියන්න හේතුව මේ පහුගිය ඉරිදට කලින් ඉරිද වෙන්න ඕන දවස් සෙනසුරාදා දවසක සාකච්ඡා කරද්දී එක මාත්‍යයක් මගෙන් තේරුම් ගත්ත. මේ ධර්මයෙන්ම තමන්ගේ ජීවිත අවබෝධය කියන එකට පත් වුණා. මේ විදේශ රටක ඉඳලා මේ ඇවිල්ලා මේ ධර්ම තේරුම් කරගන්නව මහසීද්දී ඒක අවබෝධ කරගත්ත මේ මැරිච්ච කතාවේ. ඒ කතාව ඇති වෙන තැනදී එක තැනකදී මෙවුවා මේ මැරිච්ච වගේ ඉන්නේ. කියන්නේ සායනාස කියන්නේ මම මේ දරුවෝ අතර මිනිසුන් පරිසරයේ මේ සියලු දෙනා ජීවත් වෙන අය අතර මැරිච්ච වගේ ඉන්න කියලා කියන්නේ සෙනග අතර. ඉතින් මට ඊළඟ උත්තරේ හැටියට දෙන්න සිද්ධ වුණේ මැරිච්ච අයට සෙනග ඉන්නවද කියලා. හැව්වේ. අන්න එතකොට තමයි මැරිච්ච අයට සෙනග නැහැ කියලා තේරුම් ගත්තේ. අලුතෙන් ආපු අයට නම් මේක ඔලුව හිරවට්ටන බණක්. මේක එහෙමත් නැත්නම් නිකන් ගල් කෙටියෙන් කහුවා වගේ මේක බරක් තේරෙන්න පුළුවන්. ප්‍රමාණිකුලව තේරුම් ගත්ත කෙනාට ඒක ගැටලුවක් නෑ. මැරිච්ච අයට සෙනග ඉන්නවා. ඊට තමයි තේරුම් ගත්ත සාහනස නෑ. මැරිච්ච අයට සෙනග නෑ. ඒක නිකන් නෙමෙයි තේරුම් කරගත්තේ. අවබෝධයෙන්ම ප්‍රත්‍යක්ෂතාවයෙන්ම තේරුම් ගත්තා මැරිච්ච අයට සෙනග නෑ හැබැයි ඔක තේරුම් ගන්න මැරිලම බලන්න යනවා. නිකන් තේරුම් ගන්න බෑ මැරිච්ච අයද සෙනග නැහැ කියලා. ඔබ ජීවත් වෙලා ඉදි කිව්වට ඔක තේරෙන්නේ මැරිලම බලන්න යනවා. ඉතින් මට කියන්න තියෙන්නේ අත්දැකීම් ලබලා බලන්න. මැරෙන්නේ නැතුව නිවන් දකින්න බෑ. මැරෙන්නම සිද්ධ වෙනවා. නිවන් දැක්කයි ජීවත් වෙන්නෙත් නෑ. ජීවත් වෙන්නේ නැති නිසා මැරෙන්නෙත් නෑ. ඒ නිසා අප්‍රමාදයයි මැරෙන්නේ. අප්‍රමාදෝ ප්‍රමාදෝ මච්චනෝ බදං අප්‍රමත්තා නමියන්ති. අප්‍රමාදී කෙනා මැරෙන්නේ. බුදුරජාණන් වහන්සේලත් මේ යන්නේ. ආදන් වහන්සේල මේ යන්නේ. ධර්ම අවබෝධය කරගන්න අයත් මේ යන්නේ. ඒකට හේතුව මැරෙන භාණ්ඩ මැරෙන දේවල් ළඟ තබාගෙන ඉන්නේ නැහැ. තහනම් භාණ්ඩ තමයි ළඟ නැහැ. මැරෙන දේවල් නැහැ. මැරෙන දේවල් මායයට බාර දීලා ඉන්නේ. මැරෙන දේවල් අපි මොකටද හොරකම් කරගන්නේ? මැරෙන දේවල් අයිති මායයට. එනිසා අපි සියල්ලම අයිති මාරයට එන්නේ. එනිසා අනිත් ආගම් වලින් කියන්නේ සියල්ල අයිති දෙවියන්ට කියලා. ඒගොල්ලෝ දෙයියෝ කියලා කියන්නේ බුදුදහමේ සඳහන් වෙන මාරයට. සියල්ලයිති දෙවියන්ට, දෙවියන්ගේ කැමැත්ත. සියල්ලයිති මාරයට, මාරයාගේ කැමැත්ත. දෙකම එකයි. මාරයටත් කටබ්බඩක් නාහයක් නැහැ, දෙවියන්ටත් කටබ්බඩක් නාහයක් නැහැ. ඒක තමයි ස්වභාව ධර්ම. මාරයත් ඉන්න තැනක් නෑ, දෙයියොත් ඉන්න තැනක් නෑ. ඉතින් මාරය පුජ්‍යල ස්වරූපයක් ආරෝපණය කරගත්තාම මාරය බලනවා කියලා හිතා ගන්නවා. දෙයියෝ පුජ්‍යල ස්වරූපයට ගත්තාම දෙයියෝ බලනවා කියලා හිතනවා. ඇත්ත කතාව මෙතන පුජ්‍යලෙක් නෑ. අතහැරලා දුන්නා, අතහැරලා දැම්මහම මාරයට, එහෙම නැත්නම් දෙවියන්ට, එහෙම නැත්නම් සබාධාමට මේවා අතහැරලා දැම්මට පස්සේ පුජ්‍යලයා කියලා කෙනා හැටියට නැගිටින්න වෙන්නේ. කවුද නැගිටින්නේ? මාරයට අයිති දේවල් ටික, ස්වභාව ධර්මයට අයිති දේවල් ටික අතහැර දාලා නැගිටින්න කියලා කිව්වොත් කවුද නැගිටින්නේ උතනේ? හොඳයි, පුටුවේ නැගිටින්නකෝ හැමදේනම්. දැන් නැන් දැම්ම නෙමෙයි, අර විදියට නැගිටින්න. මාරයට අයිති දේවල් ටික මාරයට බාර දෙන්න ඔබ නැගිටින්න. මොනවද නැගිටින්? මොනවද නැගිටුවා යන්න පුළුවන් අපිට ගෙදර? කෙස් ගහක්වත් නැගිටවලා රයි යන්න බෑ. ඒ නිසායි මේක කුලී කාමරයක්, එහෙම නැත්නම් අම්බලමක්, තාවකාලික නවා තැම්පොලක් කියන්නේ ඒකයි. ඒකේ ලොකු අරුතක් තියෙනවා. දුක් වෙන දෙයක් නැහැ. එතකොට අම්බලමේ පිනා පිනා වළංකඩක් ගෙනාගෙන ඒක මෙදපි ගොනා ගොනා ඒකට මට hinaina. ඒ කියන්නේ ඔබට නම් අම්බලමේ ඉන්න පිනා ඔබ නම් උපගේන වළංකඩ ගොනා වින්දාම hina වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. එතකොට hina වෙන්න දෙයක් මිස අඬන්න දෙයක් මේ ලෝකේ නැහැ කියන එක තමයි එක අතකින් ඒකෙ පෙන්නන්නේ. හැමදේම හොඳයි. හැමදේම හොඳයි. නේ, අපිට එහෙමනේ. කලින් තිබුණු දේශපාලනේත් හොඳයි. දැන් දේශපාලනේ බොහොම හොඳයි. හෙට දේශපාලනේ බොහොම හොඳයි. පෑවුවත් බොහොම හොඳයි. වැස්සත් බොහොම හොඳයි. ඩොලර් එක නැග්ගත් බොහොම හොඳයි. ඩොලර් එක බැස්සත් බොහොම හොඳයි. කන්න නැතත් බොහොම හොඳයි. ලයිට් කැපුවත් බොහොම හොඳයි. ලයිට් දැම්මත්, ලයිට් ආවමත් බොහොම හොඳයි. මේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට එතනින් අවදින්න පුළුවන් නම් තමයි ඊටාම හොඳ. මිනිස්සයාට හරි මේ ඌනතාවයකින් පෙළෙනවනේ. ඌනතාවයකින් පෙළෙන ගෙම්බුරලක් හිටියා. මහා බ්‍රහ්මයාට කෑ ගැහුවා, අපිට මෙහෙම ඉන්න බෑ, හීතලේ ගැහි ගැහි අපි ඉන්නේ, අපිට නායකත්වයක් ඕන, අපිට නායකත්වයක් නෑ කියලා. මේ දෙවියෝ, එහෙම නැත්නම් මහා බ්‍රහ්මයා බලල මේ ගෙම්බට නායකත්වයක් දුන්නා. මොකද්ද දුන්නේ? විශාල බෙන සහිත කොටයක් ඇදලා මේ විලට දැම්මා. ඊට පස්සේ මේ ගෙම්බන්ට පුළුවන්කම් තියනවා මේ කොටේ තියෙන සිදුරු වලට රිංගලා සර්පෙක් එහෙම આવුත් බේරෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම දවල් කාලයට කොටේ මතට නැගලා ඇඟ වියලවා ගන්න හැකියාවකුත් තියෙනවා. හැබැයි ඉතින් කොටේ ආරක්ෂාවක් තියෙනවා, රැකවරණයක් තියෙනවා, පහසුවක් තියෙනවා, ඔක්කොම තියෙනවා. ඒ වුණා ගෙම්බු කිව්වා මේක හරියන්නේ නැහැ, මේ නායකත්වයේ කතා කරන්නේ සක්‍රීය නැහැ. අපිට දෙන්න හොඳ සක්‍රීය නායකත්වයක් කියලා ආයි ගෙම්බු කෑගහුවා. එමෙන් මහබක් මේ බලලා දැන්නේ හොඳම දේ නායකත්වයක් තුලින් අවශ්‍ය කරන්නේ පහසුව සහ ආරක්ෂාව. හොඳටම මේ කොටින් ගෙම්බන්ට මේක සැලසෙනවා. ඒකයි නායකත්වයක් තුලින් වෙන්න ඕන දේ ස්වභාවයෙන් දෙයෝ ප්‍රඥා කරලා තියෙනවා. ආයි කෑ ගහනවා මේක උඩට වෙලා මේක දැන් කතා කරන්නේ මේක වැඩන්නේ අපිට සක්‍රීය නායකත්වයක් ඕන කියලා. මේ කොටේ වැඩන්නේ. හා එහෙමද කියලා කල්පනා කරා කොටේ ගත්තා. අරගෙන දැම්ම ගැරඬියේ. දැන් ගෙම්බන්ට සක්‍රීය නායකත්වයක් හම්බෙලා තියෙනවා. එකා එකා දවස් දවස් ගිලිනවා. දැන් චෝක් වැඩේ. දැන් ඡන්දෙ දුන්නේ වුණොත් හිරේ යනවා, නැති වුණොත් හිරේ යනවා, ඔක්කොම හිරේ යනවා. මේ කාටම සතියක් ආස්වාදේ ලබන්න හිරේ අවකාශය ලැබලා දෙනවා. අපිට විතරයි තාම නැත්තේ. මේ ඇත්තටත් ඒ ඉඳන්නේ. ඒක හරි හොඳයි. දැන් ඉතින් ගෙම්බාට හම්බෙලා තියෙනවා සක්‍රීය නායකත්වය. ඒ වගේ මේ මේ ඌනතාවය කියන එක පෙළනකොට මේ දියුණුව මදි වෙනවා, සංවර්ධනේ මදි වෙනවා. එහෙම වෙන්න හොඳ නෑ. හැකි බමණින් ශක්තිය ආකාරයෙන් හොඳින් දියුණුව වෙන්න ඕන. තාර තණ්හා වාසාව කියන එක තියෙනවනේ. ඒකේ අර වැඩි එක හොඳ නෑ, වැඩි එක විනාශයට. තරහයි වැඩි එක විනාශයට, ලෝභයේ වැඩි එක විනාශයට, තණ්හාවේ වැඩි එක විනාශයට. වැඩි එක ඕනේ. ස්වභාවිකව පැවැත්ම ශක්ති ප්‍රමාණය තිබ්බම හරි. එතකොට අපි නිතරම කල්පනා කරන්නේ ඔය ආර්ථික හරි මේ අපහසුයි හරි දුප්පත් කියන චිත්තයත්‍රයක් තියෙන මිනිස්සුෙකුට කල්පනා කරන්න කියලා අපි කියන්නේ. සෝමාලියාවේ දරුවෙක් කොහොමද පිපාසයට වතුර කෝප්පය අල්ලගෙන මෙබුල මෙබුල ඉන්න සෝමාලියාවේ ජීවිතයක්? එහෙම හිතුවා ඔබ මේ ඉන්න සියලු දෙනාම දිව්‍යමය සැප විඳින පුජ්‍යලයෝ නෙවෙයිද? දිව්‍යමය සැප විඳින පුජ්‍යලයෝ. මේ බලන්න දැන් හීතලත් රස්නෙත් නෑ, ප්‍රමාණවත් හීතල තියෙනවා. මැස්සෙක්වත් ඉඳලා හිටලා වහගහුවොත් මැස්සෙක්වත් නෑ, වතුරෙක්වත් නෑ. මේ තමයි දිව්‍යමය සැප. මේක නම් තේරුම් ගන්න නැත්තම් ඌනතාවය. ඌනෝ ගම්මෝ පුතංජනිකෝ කිය හැම තිස්සෙම ඌනතාවය තියෙනවා. මදිකම. මදිකම තමයි අසහනය. හැම තිස්සෙම පෝසත් මිනිස්සෙක් හැටියට වැඩ කරන්නේ. දුප්පත් අර මදිකමින් කියන තැනින් වැඩ කළොත් එimhe හැමදාම එයා දුප්පත්. කොච්චර තිබුණත් දුප්පත්. ඇයි මදිකමින් ඉන්නේ වැඩ කරන්නේ? එහෙම නේ, පෝසත් කෙනෙක් හැටියට වැඩ කරන්න. මදිකමක් නැහැ. වැඩ කරන වැඩ කරන දෙයට ලැබෙනවා පෝසත් කෙනෙක් හැටියට වැඩ කරන්න. මේ මානසිකත්වයම ඔබට ගොඩාක් පෝසත් වෙන්න උපකාරක වෙනවා. ඒ නිසා බුදුවරු ගහක් යට හිටියක් පෝසත්. ගල් ගුහාවක හිටියක් පෝසත්. රජමාලිගේ හිටියත් පෝසත්, අම්බලමේ හිටියත් පෝසත්. මොකද්ද මේ පෝසත්කම කියලා තියෙන්නේ? ඕ සිතෙහි ඇතිවන දෙයක්. සිතෙහි ඇතිවන දෙයක්. පෝසත්කම හා දුප්පත්කම කියලා කියන්නේ. එයා දුප්පත් කියලා හිතන්න ගියොත් එයා දුප්පත්. දැන් මහත්මෙක් කැවිලා දවසක් කියනවා හම්දුරනේ මේමයි මට නෑ අපේ මේ අයියලා මල්ලේ මල්ලිට එහෙමනම් සෑහෙන තියෙනවා කියලා කිව්වා. මම අහුව දැන් ඔබතුමාගේ නේද අර හෝටලේ? ඔව් ඔව් ඒ හෝටලේ තව එකක් තියෙනවා. ඔව් තවත් මහරගම දෙකක් තියෙනවා. දෙකයි අර වාහනේ. ඔව් ඒකත් මගේ. ඔව් මල්ලිට මල්ලිට ඊට වැඩි ලොකු එකක් තියෙනවනේ. මට එච්චර එකක් නෑ. දැන් මම හෝටල් තුනක අයිතිකාරය ගානෙකුත් තියෙන දුප්පත් නේ. තේ ඒක තමයි ස්වභාවය. ඒක තමයි තත්ත්වය. චින්තනයේ ප්‍රශ්නේ. සසඳා බලා දුප්පත්ෝ සත්කම් බෙදා ගන්න තැන. දැන් මේක මානසිකව ගලපලා බලන්න. ඔබ මානසින් පෝසත් කොහොමද වාසය කරන්නේ කියලා. මේ මානසික ප්‍රශ්නේ පිටින් පේන්නේ. මානසික දෝෂ තියෙන්නේ. දැන් අපි උත්සාහ කරන්නේ ඔබ පෝසත් බව පැහැදිලි කරලා දෙන්න. මේ ඉන්න හැම කෙනෙක්ම ඔබ පෝසත් කෙනෙක්. ඔබේ අවශ්‍යතාවයන් සහ ඔබේ ඌමනාවන් වල ප්‍රමාණයට තමයි ඔය ඔබට තියෙන්නේ. හැම කෙනෙක්ම පෝසත් කෙනෙක්. හැම කෙනෙක්ම පෝසත්. හැබැයි ඉතින් ඔහොම ඉන්න ගමනක පාඩ නැගිටලා ගෑවි දන්නේ හාමුදුරනේ මන්නම් දුප්පත් කෙනෙක්වත් පොසත් කෙනෙක්වත් නෙමෙයි කියලා. එහෙම කියන්න පුළුවන් නම් තමයි ශ්‍රේෂ්ඨ. එහෙම කියන්න පුළුවන් නම් තමයි ශ්‍රේෂ්ඨ. බලාගෙන හිටියේ කවුරු හරි නැගිටලා කියයි කියලා. සතුරුත් නැති නිතුරුත් නැති මට මමත් නැති ලෝකයක් මේක. කියන් බලන්න සතුරුත් නැති මිතුරුත් නැති මට මමත් නැති ලෝකයක්. ඒ ලෝකයේ ඔබ වාසය කරන්නේ ඒ තමයි ඔබේ ධාර්මික ලෝකය, ලෝකෝත්තර ලෝකය. හැබැයි ඔබ ඒ ලෝකේ නොවේ නම් ඔබ වාසය කරයි සතුරුත් ඇති, මිතුරුත් ඇති, මමත් ඇති. මේ ලෝකේ නේද ගොඩක් අය ජීවත් වෙන්නේ. මමත් ඇති, සතුරුත් ඇති, මිතුරුත් ඇති. යුද්ධයක් ඇතිනේ. ශාල යුද්ධයක් ඇති. අම්කසික් මේල් කෙනෙක් මේ ලෝකේ වෙනස් කරනවා. සතුරු නැති, මිතුරෝ නැති, මට මමත් නැති ලෝකයක වාසය කරනවා. යාට ගැටලු නැහැ. යාට ප්‍රශ්න අපිට ප්‍රායෝගික සම්මතය තුළ උතෙන්ට එන්න බැරි වුණත් අපි අධ්‍යාත්මික ඥාන දර්ශනයෙන් උතෙන්ට එනවා නම් අර සියලු දේට මුහුණ දීමේ ශක්තිය ඇතර උදාහරණය. ප්‍රශ්නවලට hina වෙලා මුහුණ දෙන්න හැකියාව ධර්මානුකූලව ඔයවට මුහුණ දෙන්න හැකියාව ඔබට ලැබෙනවා. පරමාර්ථය එකක්, සම්මුතිය තව එකක්. මේ පරමාර්ථ දර්ශනයෙන් අපි තේරුම් ගත යුතු කාරණා ඒ විදිහට වටහා ගන්න ඕන. මේක අසිරිමත් ධර්මයක්. බොහෝම විමසුන් බුද්ධියකින්, බොහෝම සංයමකින් බලන කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ අධ්‍යාත්මික සංඥා පද්ධතිය දිය කර හරින්න ඕන. ස්වභාවික මිනිස්සෙකුට මතක තියාගන්න කිසිවක් අවශ්‍ය නැහැ. දරාගන්න කිසිවක් අවශ්‍ය නැහැ. හිතේ තියාගන්න කිසිවක්ම අවශ්‍ය නැහැ. බොරුවක් නොකියන මිනිස්සෙකුට කල්පනාවේ තියාගන්න මොකුත් ඕනේ නැහැ. බොරුවක් නැති මිනිස්සෙකුට, යථාර්ථවාදී මිනිස්සෙකුට ඔළුව සම්පූර්ණ empty, නිදහස්. ආයි මොකක්වත් නැහැ. එකේ අදහස් වෙන යා මොකුත් කල්පනා කරන්න නැහැ කියනව නෙමෙයි. කල්පනා කරනවා, වැඩ කරනවා. නමුත් ඒ කිසිම ගුණයක විචිකිච්ඡාවක්, කුතුහලයක්, බයක්, සැකක්, සංවේගයක්, පීඩනයක් නැහැ ඒ සිතුවිල්ල අතර. එකයි තියෙන්නේ. පොලිසියෙන් එනකොට දුවන්න ඕන කසිප්පුකාරයෙක් නෙමෙයි. තොර වරදක් තිබුණොත් තමයි හැදුවන්නේ. එතකොට ඒ කම්පනියක් හටගන්නේ යම් යම් දේක ඉතින්. නමුත් අපි හරියට හරිතන ඉන්න විට කිසිමක්වත් නැහැ වගේ. අපි අධ්‍යාත්මය හරියටම නිවැරදි කරගත දැන මොන සිතිවිලි, ගැටලු, ප්‍රශ්න ඕන දෙයක් හමුවේ හරිම සැහැල්ලුවෙන් කටයුතු කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. හැබැයි ඉතින් ඒ ඔක්කොටම වැරදි වලට වඩා ප්‍රබලම කරද්ද පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධේ සොරකම තමයි ලෝකේ තියෙන ලොකුම හොරකම. මේ ලෝකයේ අනුන්ගේ දේවල් මගේ කියාගන්න ඒ පුරුද්ද මුලින්ම ඉන්නේ මමත්වයේ තුලින්. අර එක්තරා දාර්ශනිකයෙක් කියලා තියෙන ලෝකට සේවය කිරීමට බලය අනවශ්‍යයි කියලා. එහෙමනම් බලය නිලේ අවශ්‍ය කරන්නේ ලෝකට සේවය කිරීමට නෙමෙයි. මොකටද? හොරකම් කිරීමට. ඒ නිසා බලය නිලේ අනවශ්‍යයි ලෝකට සේවය කිරීමට. බුදුහාමුදුරුවෝ ලෝකට සේවය කරේ බලය නිලේ අරගෙන නෙමෙයි. ඒ දේශපාලන ශේෂයත් ඉන්නවා. මහත්මා ගාන්ධි තුමා වගේ අය සේවය කරේ නිලයකට ඉන්නවත්, බලයක් අරගෙනවත්, නිලයක් අරගෙනවත් නෙමෙයි. එතුමා නිලේ ගත්තෙත් නෑ. එතුමාද ඒ නිසා තමයි මුළු ඉන්දියාවම තාමත් අදහනවානේ ඒ වගේ අය. ඒ නිසා අපිට සේවය කිරීමට බලය අවශ්‍යයි. බලය ගත්ත අය ළඟ බලන්නකෝ සැනසෙල්ල තියෙනවද කියලා. මම බලවතුන් නිලවතුන් අපි හම්බෙන්න ගිහිල්ලා තියෙන මං හොඳට බලාගෙන ඉන්නේ මේ මිනිස්සයාගේ පැවැත්ම දිහා. සැනසෙලිදායක බවක් නැහැ. නිරන්තරයෙන්ම අර දුම්මල වර්ම ගත්ත කේනා වගේ තමයි ඉන්නේ. මේ පැත්තට මේ පැත්තට දුම්මල ගහන බලාගෙන ඉන්නේ. ඉතින් ඒ හැම දෙයකින්ම වැඩි වෙන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, අයිකුත් දේවල් කෙලස් වැඩි වෙන්නේ. ඒකෙන් හානි වෙන්නේ තමන්ගේ සංසාරේ, මෙලවත් සහනය නැහැ. ඒ නිසා මේ ලෝකේ පරම ධනෙ හොයන්න, පරම ධනෙ තියෙන්නේ සන්තුට්ටි පරමං ධනං. ඒ ධනෙ තියෙන්නේ ධර්මයේ තුල. ඒ ධර්මයෙන් ඇති කරවන ධනය තාම බලවත්. ඒක අපිට ඥාතියෙකුට, මිල මුදලකට, සම්මානයකට අපි ජීවිත තුළ ඇති කරන්න බැරි ගුණයක්, බලවත්කමක්, ධනවත්කමක් අපිට සම්පාදනය කර දෙනවා. ඔබ මෙතෙක් වෙලා ඉගෙන ගත්තේ බුද්ධාගමවත්, මුස්ලිම් ආගමවත්, කතෝලික ආගමවත්, හින්දු ආගමවත් නෙමෙයි. ඔබ ඉගෙන ගත්තේ ඔබේම ආගම. මොකද ඔබේ ආගම? මානව දහම. එහෙම නැත්නම් ජීවිත පොත ඔබ කියවල බැලුවේ. එනිසා ජීවිත පොත අඳුන ගන්න, ජීවිත පොතෙන් බණ කියන්න අපි සෝදානම් වෙලා ඉන්නේ. ඒ නිසා අපි ජීවිත පොත බලලා තමයි බණ කියන්නේ. බුදුහාමුදුරුවෝ එහෙමයි. බුදුහාමුදුරුවෝ මොන පොත බලලාද බණ කිව්වේ? ජීවිත පොත බලලා. අපි බුදුහාමුදුරන්ගේ පොත බලාගෙන දැන් කිව්වට ඒක බුදුහාමුදුරන්ගේ පොත නෙවෙයි, පසුගාලේ ඉන්න කට්ටිය ලියලා හදපු දෙයක්. ඒක තිබිච්ච එක ලොකු දෙයක්. ඒක තියෙන්න ඕනේ බුදුවදන් ටික එහෙම තියෙන්න ඕන. ඒක නිසා ඒකෙන් අපි පෝෂිත වෙලා ඊළඟට අපි ජීවිත පොත ඉන් ජීවිත පොතට බණ කියනවා. බුදුහාමුදුරන්ගේ ආදර්ශයෙන් ඒක තියෙනවා. දැන් අපි පොත් මුද්‍රණය කරන, පොත් මුද්‍රණය කළාට අපිම කියනෝ පොතේ වචනයක් ඇතුලේ ඒකේ සත්‍ය 100%ක් ගැප් කරන්න බෑ. දෙන්නේක් අර්ථ දෙකක් ගන්න. එක්කෙනෙක් පොත විසි කරනවා මේක වැඩන්නේ කියලා, තව එක්කෙනෙක් ඒක ධාතු කරුණාවක් වගේ, කරුණුන් වහන්සේ නමක් වගේ හිස උඩ තියාගෙන ඒක බොහොම ආදරෙන් ගෞරවයෙන් කියනවා. ඒ කොටස් දෙකම ඉන්නවා. එතකොට කිසි විටක ආනන්ද හැඳුරගේ දෙයක් ගන්න එපා. සත පහක දෙයක් ගන්න එපා. මගෙන් කිසි දෙයක් ගන්න එපා. මම දෙන්නෙත් නෑ, ගන්නත් එපා. ඔබෙන් දේවල් මම ගන්නෙත් නෑ, මර දෙන්නත් එපා. ඔබට ඔබ තේරුම් කරගන්න හැකියාව තියෙන්න ඕන. ඒ තේරුම් කර ගැනීම තුළ ඔබ ගනුදෙනු අවසන් කරපු කෙනෙක් බවට පත් වේ. අධ්‍යාත්මිකව ගනුදෙනු අවසන් කරපු කෙනෙක් වань. එංග අදහස් වෙන මොකද? පුජ්‍යලයා හොඳ චිත්ත විවේකයකට පත් වෙනවද නැද්ද? පත් වෙනවා. ගනුදෙනු තමයි ඔබ මෙහෙසට පත් කරලා මේගොල්ල කොච්චර දේවල් ගන්නවද කියලා කියනවා නම් මෝඩයා කියලා කිව්වහම ඕකත් ගන්නවද නැද්ද? ඒකත් ගන්නවා. හරකෝ කියලා කිව්වොත් ඒකත් ගන්නවා. බල්ලෝ කියලා කිව්වොත් ඒකත් ගන්නවනේ. මේගොල්ලන්ගේ හැටි ඕක තමයි වැඩි. මහත්තයා කියලා කිව්වහම ඒකත් ගන්නවා. මැඩම් කිව්වහම ඒකත් ගන්නවා. සර් කිව්වහම ඒකත් ගන්නවා. දැන් ඔක්කොම බඩු කොට ගන්නවා. එහෙම නෙමෙයි තියෙන්නේ. හරකෝ කිව්වහම ඒකත් අතහැරලා දාලා යන. බල්ලෝ කිව්වහම ඒකත් අතහැරලා දාලා යන. ඇඩ්‍රස් වැරදිලා ඇවිල්ලා තියෙන කියා. ඊට පස්සේ මැඩම් කිව්වහම ඒකත් අතහැරලා දාලා යන. මිස් කිව්වහම ඒකත් අතහරින්න. සර් කිව්වහම ඒකත් අතහරින්න. ඔය එක නමක්වත් මට අයිති දේවල් නෙමෙයි. ඔය එක නමක්වත් මට ගැළපෙන්නේ නැහැ. ඒ තමයි අපි තේරුම් කරගන්න ඕන කාරණය. ඉතින් මේ දේවල් එලෙස පිළිපදින්න ඔබට හැකියාව ලැබෙන්නේ, පහසුවක් ලැබෙන්නේ ඒකාන්ත වශයෙන්ම සත්‍ය අවබෝධය ඇති කර ගැනීම. කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන මේ හතර නිරන්තරයෙන් වඩන්න, නිතරම ධර්මය අහන්න, වචන වලින් නොකියුණු දහම ඔබට කොයි මොහොතක හරි ඇසෙනවා ඇති. හැමදෙනාටම තෙරුවන් සරණයි.